නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදෝ සාදෝ සාදෝ ගෞරවනීය අපේ හඳුරන වහන්සේලාගේ නමස්කාරයි අපි බලාපොරොත්තු වෙන ඔබ දහමේ මූලික කරුණු ටිකක් පැහැදිලි කරන්නට විශේෂයෙන් ධර්මයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාව බුදුහාඳුරෝ සඳහන් කරනවා හරියට මහා සාගරය වගේ කියලා මේ ධර්ම. මේ ධර්ම විනය දෙක හරියට සූත්‍රවලදී උපෝසත් සූත්‍රය ආදී සූත්‍රවලදී පැහැදිලි කරනවා මේක ටිකෙන් ටික ගැඹුරට යන දෙයක් කියලා. ඉතින් ශ්‍රාවකයන්ොත් ඒක සඳහන් කරලා තියෙනවා. හත්තිගාම උග්ග වැනි සූත්‍රවලදී උග්ග ගෘහපතිය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මට ධර්ම දේශනා කරනකොට මුලදී ආනපුබ්බේ කතා දේශනා කළා. දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් දේශනා කරලා මගේ සිත මෘදු වුණාට පස්සේ මට සාමුක්ඛංශික දේශනාව කළා කියලා. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන සාමුක්ඛංශික දේශනාව සිදු කරායි කියලා. මේ හත්තිගාම උග්ග සූත්‍රයේ පින්නතුන් ඉඩක් ලැබුණොත් කියවලා බලන්න. අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය ඔහුගේ ජීවිතයේ සුවිශේෂ කාරණාට කෝසඳාන් කරනවා. මහා පුදුම හිතෙන කාරණා ටික. ඒ කරුණ වටම සුවිශේෂ කාරණා. එතකොට ඔහු කියනවා ඔහුට මෙහෙම ධර්ම දේශනාවක් ලැබුණාට පස්සේ ඔහු කොච්චර පහදුනාද කිව්වොත් ඔහු විවාහවල හිටිය කෙනෙක්. ඔහු එවලෙම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම සහිතව ඌ පංචශීලයේ සමාදන් වුණාය කියලා. දැන් බුදුරජාණන් වහන්සේට මොන ගැයිච්ච අවස්ථාවලදී සමහර ගිහි ශ්‍රාවකයන් සෝතාපන්න වෙලා තියෙනවා. ඒක විශේෂ කාරණයක් විදිහට දක්වලා නැහැ. සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච කෙනෙක් කාම වර්ග හැසිරීමෙන් ගෙන්වීමේ ශික්ෂාපදිය තමයි සාමාන්‍යයෙන් සමාදන් වෙන්නේ. නමුත් මේ උග්ගවැණි කෙනෙක් ඔහු කියනවා බුදුරජාණන් වහන්සේ මොන ගැහිලා මේ ධර්ම දේශනාව මුල්ම අවස්ථාවේදීම ඔහු බ්‍රහ්මචර්යාව සමාදන් වීම, බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීමට පොරොන්දු වුණා කියලා. ඒ තරම් බලවත් ප්‍රසාදයක් මේ ධර්මයේ ගෙන ඇති වුණා කියලා. ඉතින් ඒ ධහමට එන්න එන්න අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ ධහමින් ලැබෙන ලොකුම දේ තමයි අපට ජීවිතයේ යම්කිසි සතුට ලැබීම සඳහා දෙයක් සිදු කරනවා නම් අපි අන්නේ දේවල් අතුරින් වඩාත්ම ඉක්මනින් වඩාත්ම සාර්ථකව සතුට ලබන ඉහළම ක්‍රමය තමයි සද්ධර්ම වෙත පැමිණීම කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය ප්‍රශ්න කළා ස්වාමීනි මේ ගිහි මිනිස්සු ඉක්මනින් ප්‍රතිඵල තියෙන ගොවිතැන්පත් කටයුතු, ධර්මල්ලංගේ වැඩ කටයුතු, ගෘහස්ත ජීවිතයේ වැඩ කටයුතු, අධ්‍යාපන කටයුතු මේ ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේවල් කරද්දී බුදුරජාණන් වහන්සේ බොහොම දීර්ඝ කාලයක් ගිහිල්ලා ප්‍රතිඵල ලැබෙන මේ කාලික වූ දෙයක් දේශනා කරනවා, කලකට වෙලා ප්‍රතිඵල ලැබෙන දෙයක් දේශනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ තින් සඳහන් කළේ නැහැ එහෙම නෙවෙයි. මේ සද්ධර්ම වෙත පැමිණලා ධර්මයේ රැකීම තමයි සැබෑම අකාලික උදය, සාන්දෘෂ්ටික උදය. යමක් ලෝකේ කල්ලා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා නම් අන්න ඒ දේ තමයි ධර්ම වෙත පැමිණලා ධර්මය ආරක්ෂා කිරීම කියන එක, ධර්ම අනුගමනය කිරීම කියන එක. දැන් ඔබ දන්නවා අපි කුඩා කාලේ අපි සහතිකයක් ගන්න, ඇතැම් විට අපි ප්‍රථම උපාධිය ගන්න කුඩා කාලේ පටන් අවුරුදු 15ක් 18ක් 20ක් අපි කාලයක් ගත කරානේ ඒක උපාධි සහතිකයක් ගන්න. ඒ කාලය තැඹිට එක සතියක් ඉස්කෝලේ නොගිය නම් එදැම්මිට අපි මේ තැනද නෑනේ. ඒ අධ්‍යාපන ලැබු කාලේ එක සතියක් එක දිගට නැත්නම් මාසයක් ඉස්කෝලේ යන්න බැරි වුණා නම් අද අපට මේ එන කතරේ එන්න බැරි වෙන තිබුණා. ඒකට විශාල කාලයක් අපි කැප කළා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සද්ධර්මයට පැමිණීම තමයි යම් කිසි දෙයක් කළ වඩාත්ම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා නම් ප්‍රතිඵලය ගැන ඇත්තටම සතුට කියන එක. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ සතුට බලාපොරොත්තු වෙමින් කරන දේවල් අතුරින් ඉහළම දේ තමයි මේ සද්ධර්ම ශ්‍රවණියත්, ඒ සද්ධර්මයේ හැසිරීමත් කියන කාරණේ. අනිත් දේ තමයි ධර්මයේ හැසිරීම කියනකොට අපට හිතෙන්නේ ධර්ම හැසිරීම එක පැත්තක තියෙන්නේ අපේ පුද්ගල ජීවිත තවත් පැත්තක කියලා. අපිට මේක තමයි සාමාන්‍යයෙන් හිතෙන්නේ. නමුත් පින්නතුනේ අප දහමෙන් ගැඹුරට යනකොට අපට පේනවා මේ ධර්මයේ හැසිරීම කියන එක හරියට හුස්ම ගැනීම වගේ දෙයක්. අපර හුස්ම ගන්න කියලා අපට වෙනම කාලයක් යන්නේ නැහැ. හුස්ම ගන්න කියලා වැඩනිවාඩු දාන්න ඕන වෙන්නේ නැහැ නේද? නිදිය ගත්තත් අපි හුස්ම ගන්නවා. අන්න ඒ වගේ ධර්මයේ හැසිරීම කියන එක පින්නතුනේ හරියට මේ හුස්ම ගැනීම වගේ දෙයක්. අවසාන වශයෙන් පින්නතුනේ සැබවින්ම ධර්මයේ කියලා කියන්නේ ගැඹුරට ගියාම පේනවා මේ ආස්වාස ප්‍රස්වාසයේට සතිමත් බවයි කිරීම. ඒක කොයිතරම් ඉහළ ප්‍රතිඵලයක් ලැබෙනවද කිව්වොතොත් ආනාපාන සතිය ගැන විස්තර කරන සූත්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම දීප කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේම ආනාපාන සති සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ, සංයුතනිකාය ආනාපාන සති සංයුත්තේ මේ වගේ දේශනා රැසක සඳහන් කරන ආනාපාන සතිය වැඩිමේ ප්‍රධානතම ආනිසංසයක් විදිහට කියනවා අපි යම්කිසි ප්‍රියමනාප දෙයක් දැකලා ඒ ප්‍රියමනාප දෙය අප්‍රිය දෙය විදිහට අපට හිතන්න අවශ්‍ය නම් ඒකේ පර්සෙප්ෂන් එක සංඥා වෙනස් කරන්න කැමති නම් මේ ආනාපාන සතියෙන් ඒක කරන්න පුළුවන් කියලා. අපේ ඇටට ප්‍රියමනාප නැත්නම් කනට අපි ප්‍රියමනාප ශබ්දයක් ඇහෙනකොට ඒ ප්‍රියමනාපදී ප්‍රියමනාප නොවේ කියලා අප්‍රිය විදිහට මෙනෙහි කරන්න කැමති නම් ආනාපාන සතිය වැඩිමෙන් දිනු කරගන්න හිතෙන් ඒක කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි. අපේ ඇහැට කනට ගෝචර වෙන අප්‍රිය දේවල් අපි අකමැති දේවල් අසුබ නිමිත්ත අනිෂ්ට අරමුණ ඒක ප්‍රිය විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒකත් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ප්‍රිය අප්‍රිය බව දෙකම දුරු කරලා වුණා නම් මධ්‍යස්ත උපේක්ෂාම මෙනෙහි කරන්න පුළුවන් නම් අවශ්‍ය නම් ඒකත් කරන්න පුළුවන් කියලා. බලන්න පින්නතුනේ මීට වඩා දෙයක් තියෙනවද? මේ කාරණේ ගැන හිතුවොත් පින්නතුනේ හොඳට අර්ථය අපි මෙනෙහි කරවතින් බලන්න අපි ජීවිත කාලයම කරන්නේ මොකද්ද? අපි අකමැති දේවල් බැහැර කරලා ප්‍රියමනාප දේවල් ලං කරගන්න තමයි උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ වෙනකම් කරන්නේ. ගෙවල් දොර සුද්ධ පවිත්‍ර කරන්නේ, කෑම බීම උයන්නේ, අපේ ශරීරය පිරිසුදු කරන්නේ, ඇඳුම් හොදන්නේ, වටපිටිය සුද්ධ පවිත්‍ර කරන්නේ, දරුවන්ට උගන්වන්නේ. මේ හැමදේම කරන්නේ අප්‍රිය දේවල් ප්‍රිය බවට පත් කරන්නට. ඒ වගේම ප්‍රියමනාප දේවල් වල ඒ ගතිය වැඩි කරන්නත් තමයි අපි සම්පූර්ණ උත්සාහ කරන්නේ. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර ලෝකේ කිසිවක් වෙනස් නොකර තමගේ සංඥාව පර්සෙප්ෂන් එක වෙනස් කරලා සම්පූර්ණයෙන්ම තමන්ට කැමති විදියට මුළු ලෝකෙම හසුරවන්න පුළුවන් කියලා. පින්නතුනේ මීට වඩා මොකද්ද? මේක ගැඹුරට හිතුවොත් පින්නතුනේ මේක මැටි අපට ශ්‍රද්ධාවට එන්න. මේක පස්සේ හිතලා බලන්න ඔබ පස්සේ කාලෙක ඒක ෆාර්ම හිතන තේරෙන්නේ නැහැ මේක. විශේෂයෙන් දීප කියලා සූත්‍රයක් තියෙනවා අනිත් සූත්‍රය බලන්න. ඒ වගේම ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාට ඉන්ද්‍රිය, සද්ධාහල ඉන්ද්‍රිය, අසකරණාසහල ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් පාලනය කරගත්තු කෙනාට බාහිර ඕනම ප්‍රියමනාප අරමුණ අප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම අප්‍රිය දෙයක් ප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම ලස්සන කෙනෙක් ඉන්නවනම් ඒ ලස්සන කෙනාගේ අතීතයේ අනාගතයේ මෙනෙහි කරලා නැත්තම් ඒ ලස්සන කෙනාගේ අභ්‍යන්තර ජීවිතය බලලා ජීවිතයේ ශරීරය ඇතුළේ පැත්ත බලලා ඒක උනන් පිළිකුල් දෙයක් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඕනම පිළිකුල් දෙයක් ඕනම අප්‍රසන්න දෙයක් අවුරුදු 90ක 100ක දුර්වර්ණ වෙලා ඉන කෙනෙක් ඇටසැකිල්ල මලමිනියක් දැකලා ඒක උනන් ශනික වෙනාට ඒ කෙනාගේ අවුරුදු 16 17 කාලේ මෙනෙහි කරලා සුභ ආරමුණක් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම ශබ්දයක් ඊටාම අප්‍රිය ශබ්දයක් ප්‍රියමනාප විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඕනම ප්‍රිය දෙයක් ප්‍රිය සංදයක් අප්‍රිය විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම මේව දෙකම දුරු කරලා වන්නම් අනිත්‍යතාවයට හිත තියලා නාම රූප ධර්මයන්ගේ සමුදය බලලා බාහිර ලෝකෙ හිස් ලෝකයක් විදිහට බලලා සම්පූර්ණ උපේක්ෂාට යනත් පුළුවන්. මේ තරම් පින්නතුලින් දහමකට අපට විස්තර කරලා තියෙනවා. මේක තමයි අවසාන රිසල්ට් එක පින්නතුලින්. අවසාන රිසල්ට් එක කියලා තමයි මුලින්ම සාමාන්‍ය කියන්නේ. ධර්මයේ කියනකොට හරියට මේ අපි ගමනක් යනකොට ඉස්සෙල්ලාම නෙවිගේටරේ අන්තිම එකනේ දාන්නේ අපිනේ හවුස් නම්බර් වෙනකම් දානවා. හවුස් නම්බරේ, ස්ට්‍රීට් එක, සිටි එක, ස්ටේට් එකේ සිප් කෝඩ් එක ඊට පස්සේ දාලා තමයි ඉන්න තැන ඉඳන් ඩ්‍රයිව් කරන්නේ අපි. අන්න ඒ වගේ ධර්මයක් එහෙමයි. අවසාන එක මුලින්ම කියනවා. අවසාන රිසල්ට් එක මේක. අවසාන රිසල්ට් එක කියලා ඉන්න තැන ඉඳන් වැඩේ පටන් ගන්නවා. අපි ඉන්නේ කොතනද? මෙන්න මෙතන ඉන්නේ. මෙන්න මෙතන ඉඳලා ප්‍රැක්ටිස් කරන්න කියලා ඊට පස්සේ දහම තුල කියලා. අන්නේ දහම සඳහන් කරනවා හරියට මහා සාගරය වගේ කියලා. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුකුබ්බ පොනෝ, අනුකුබ්බ පබ්බහරෝ, අනුකුබ්බ නින්නෝ කියලා සඳහන් කරනවා. සාගරයේ ටිකෙන් ටික පල්ලෙහාට යනවා, ගැඹුරට යනවා, ටිකෙන් ටික පහළට නැඹුරු වෙලා තියෙනවා. අන්නේ වගේ තමයි මේ සද්ධර්මය ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. නාම්බිකවේ ආධිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා කියනවා. මහණෙනි මම මුලදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. මේක ටිකෙන් ටිකයි දේශනා කරන්නේ කියලා. ඒ සාමාන්‍ය ඔඩියන්ස් එකට කියන්නේ. හැබැයි විශේෂ කෙනෙක් වුණ ගැහුනොත් එක පාරම ගැඹුරු එකක් කියන බුදුහාමරෝ. පස්සගම අනුමුණ ගැච්ච වෙලාවේදී, සරුස්ම ග්‍රන්ථය අනුමුණ ගැච්ච වෙලාවේදී, බාහ්‍ය දාරු තීරිය, තව පුක්කු සාති වැනි අය මේ වගේ මොන ගැච්ච වෙලාවේදී ඍජුවම විදර්ශනා පූර්වංගම සම්පතේ පැති දේශනා කරලා තියෙනවා. ඉස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී අනිත්‍යතාවයේ දේශනා කරලා තියෙනවා. ඒකට වැඩි කාලයක් අවශ්‍ය නැහැ. තනි පුද්ගලෙක් හරි දෙතුන් දෙනෙක් හරි සමාන ඉන්ද්‍රිය ධර්ම තියෙනා මොන ගැච්ච වෙලාවේදී ගැඹුරුවම දේශනා කරනවා. එහෙම නැති තැනවලදී දේශනා කළේ පොදු දේශනාවක් කළේ. ඒ පොදු දේශනාව ආරම්භ වන්නේ කොහොමද? දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනාං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං ආදී වශයෙන් දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා, මේ වගේ ක්‍රමෙන් තමයි දේශනා කරන්නේ. දැන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩියට පස්සේ මුලින්ම මොනවද දේශනා කළේ? මුලින්ම 12 ති පදෝපන් සූත්‍රය දේශනා කරලා ඊට පස්සේ විමානවත්ත ප්‍රේතවත්ත තමයි දේශනා කළේ. නැත්තම් පින්පව් දෙක ගැන තමයි කිව්වේ. වෙනත් විදිහකින් කියනවා නම් 6-4 කියලා දුන්නේ. 6-4 කියන්නේ මොකද්ද? ඔව් මොහොමදයි. 6 කියන්නේ දිව්‍ය ලෝක 6, 4 කියන්නේ සතර පාය. හොඳ නරක කියන දෙක. පින් කළොත් මෙන්න යන තැන 6, දිව්‍ය ලෝක 6, පව් කළොත් මෙන්න යන තැන 4 පාය. හොඳ නරක දෙක තමයි කිව්වේ. මිහිඳු හඳුත් වැඩම කරලා ස්වර්ගය පිළිබඳව කතා විමානවත් විදිහට දේශනා කළා. අපාගත වෙච්චයගේ කතාවල් තියෙනවා ප්‍රේතවත් විදිහට දේශනා කළා. එතකොට අන්නේ ගමන් මගේදී පළවෙනි දේ තමයි දාන කතා කියන එක. දානය කියන එක බුදුහාමුදුරුවෝ නිතර දේශනා කළා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒ දාණයෙන් තමයි හිතේ මෘදු ගතිය ඇති වෙන්නේ පින්නතුනි. දැඩි ලෝභ කෙනෙකුට දහමෙන් අමාරුයි. ඔහු මොකක් කළත් අර තමන්ගේ ලෝභේ පෙරට කොටගෙන ඒ කාරණය ගැන තමයි කොයි වෙලාවකී තියෙන්නේ. ඔහුට කොච්චර දහමක් කිව්වත් හිතට යන්නේ නැහැ ඇත්තට. හැම පොඩි දෙයකින්ම බලන්නේ මොකක් හරි දෙයක් උපයන්න ඒ දේ ආරක්ෂා කරගන්න තමයි බලන්නේ. අනිත් දේ තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන අයගේ ප්‍රධානතම කාරණේ තමයි දැඩි ලෝභය කියන කාරණය. මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් යන කොහෙද? බොහෝ දෙනෙක් ඉපදෙන පිනතුනේ ප්‍රේත ලෝකේ. ඇයි ඒකට හේතුව? ඒ දැඩි ලෝභය කියන කාරණේ. මොහොත ලෝභ කළද? වෙනත් ඇගේ දේවල්ට ලෝභ කළද? නැහැ පිනතුනේ තමන්ගේම දේපාලවට, තමන්ගේම දරුවන්ට, තමන්ගේම ඉඩමට, තමන්ගේම ගෙදරට, තමන්ගේම ධනෙ ටිකට අන්තිම මොහොතේ අත්හරින්න හිත හදාගන්න බැරුව බොහෝ දෙනෙක් යන්නේ ප්‍රේත ලෝකෙට. අන්නේ නිසා මේ දහම තුල විශේෂයෙන් දානය ගැන අවධාරණය කළා තියෙනවා. අත්හැරීම කියන එක පුරුදු කරන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ නිතර අවධාරණය කළා. අභින්න පච්චයකන සූත්‍රයේදී නිතර මෙනෙහි කළ යුතු කාරණා තුනෙන් එක කාරණයක් තමයි සබ්බේපේ මනාපේහි නානා භව විනා භව අභින්නං පච්චවේකිතබ්බං. තමන් ප්‍රියමනාප කැමති දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. දවසට එක විනාඩියක් හරි සිහි කරන්න තමන්ගේ තියෙන ඥාතීන්ගෙන්, දරුවන්ගෙන්, දේපළ වලින් විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයත් කිසියම් දවසක තමන්ට අත්හරින වෙන සිද්ධ වෙන බව දවසට විනාඩියක් බැරි නම් අඩු ගානේ තත්පර පහක් හරි හිතන්න එක. ඒ විතරක් නෙවෙයි ඒ අත්හරින දේවාටික සතුටෙන් ආවම වශයෙන් තමන්ගේ ළඟම ඥාතීන්ට හරි අත්හරින මානසිකත්වයේ ඉන්න. බාහිර පිටස්තර කෙනෙකුට දන් දෙන්න ඕනේ. අඩුම ගානේ තමන්ගේ දරුවන්ට ළඟම ඥාතීන්ට නිදහසේ ඒ ටික දීලා යන්න හිත හදාගෙන ඉන්න කලින් මේක මැටි සුගතිගාමි වෙන මේක මැටි පිනතුන ලකෝ දාන නොදුන්නත් කමන්නේ තමන්ගේ ධනෙ ටික ඕන වෙලාවක තමන්ගේ අඩු ගානේ දරුවන්ට හරි අත්හැරල යන්න හිත හදාගෙන ඉන්න මේකම සුගතිගාමි වෙන්නේ නැති බොහෝ දෙනාට පිනතුන මෙතෙන්ටවත් හිත හදාගන්න බෑ ඊළඟ කාරණේ තමයි දානේ දේශනා කරන්න තවත් වැදගත්ම කාරණයක් තියෙනවා වේලාම සූත්‍රයේ දැක්වෙනවා දානේ දෙනකොට දෙන්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා සක්කච්ඡන් දානන්දේති මනාව දානේ දෙන්නට ඕන සහත්සන් දානන්දේති දැහැතිම දානේ දෙන්නට ඕන චිත්තිකත්වා දානන්දේති ගෞරවෙන් දානේ දෙන්නට ඕන අනපවිද්දන් දානන්දේති නිතර නිතර දානේ පුරුදු කරන්නට ඕන ආගමන දිට්ඨිකෝ දානන්දේති කම්පල අදහගෙන දන් දෙන්නට ඕන මෙන්න මෙතෙන්දි කියනවා මෙන්න මේ ලක්ෂණ වලින් කුඩා දෙයක් දුන්නත් ආනිසංශ වැඩි කියලා. ධර්මයෙන් වාක් දෙන්න කියලා නැහැ. තමන්ට තියෙන්නේ නිවුඩු හාලේ බතුයි මිරිස් සොද්දයි නම් ඒත් ඇති ඒක දුන්නත් කමක් නැහැ. හැබැයි මෙන්න මේ ලක්ෂණ වලින් දන් දෙන්නට ඕන. මේ ලක්ෂණ වලින් දෙන දානි ආනිසංශ ගානක් ඒ වේලාම සූත්‍රයේ දැක්වෙනවා. ඒ අවසාන ආනිසංශ දෙකක් දැක්වෙනවා. මේ ලක්ෂණ වලින් දන්නවනොතින් තියෙන අනිසංශයක් තමයි තමන් යම් කිසි දෙයක් කියනකොට අනිත් අය තමන්ගේ වචනයට අහුම්කන් දෙන්න ඒ වචනේ පිළිගන්න සූදානම් කියලා. ඊළඟ අනිසංශය තමයි මේ ලක්ෂණ වලින් දන්නවනොතින් තමන්ට ධර්මයේ වැදගත්ම කරුණු අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට ඒ ධර්ම කරුණු වලට හිත පිහිටනවා කියලා. බලන්න පින්නතුනි මේක විශේෂම දෙයක්. ඒ නිසා අවසාන වශයෙන් ගත්තොතින් පින්නතුනි බලන්න තමන්ට අද දවසේ කොච්චරම ධර්ම මැසේජ් එක ලැබිලා තියෙද දහම් පණිවිඩ ලැබිලා තියෙද? අන්න ඒ දහම් පණිවිඩය කියන්නේ මොකද්ද? තමන් දානේ දීමේ ප්‍රමිතිය. වෙනත් විදිහකින් කියනවා නම් ඊටාම කෙටියෙන් බලන්න පුළුවන් මේක කොයි මට්ටමේ දහමක් තමන්ට මේ මොහොතේ ලැබිලා තියෙද කියලා. කොහොමද බලගන්නේ? යම් කිසි කෙනෙක් ඔබට කිව්වොතින් තව ඔබට ජීවත් වෙන්න තියෙන පැය 24යි කියලා. අන්නේ ඉදිරි පැය 24දී ඔබ මොකද කරන්නේ? දැන් කියන්නේපා මට කියන්නේපා. මේ ඉදිරි පැය 24 දී ඔබ මොකද කරන්නේ? හිතලවත් නැහැ නේ. අන්න ඒ පැය 24 දී ඔබ කරන දේ තමයි ඔබ මෙතේ දසවන් වලින් අහපු දේවල් වල ඉහළම ප්‍රමිතිය කියන්නේ. අන්නේ අහපු දේ කියන්නේ ඔබ ඇසුරු කරපු කෙනා. ඇසුරු කරන කියන්නේ ෆිසිකලි ඇසුරු කිරීම නෙවෙයි. කාගේ දේශනාද කාගේ අනුශාසනාද ඔබ වැඩිපුර අහලා තියෙන්නේ? මෙන්න මේකෙන් පේනවා තමන්ගේ පරිත්‍යාග ශීලීත්වයේ අත්හැරීමේ සහ ඒ අත්හැරීමේ අනිසංස විදිහට ලැබිච්ච කල්යාණ මිත්‍රත්වයේ ප්‍රමිතිය තමයි මෙන්න මේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ඇත්තටම දින දින අපිට පැය 24ක් නෙවෙයි අපිට පැයක්වත් විනාඩි කිහිපයක්වත් මේ ජීවිතය ගැන විශ්වාසය තියෙන පුළුවන් ජීවිතයක් නෙවෙයි අපිට ලැබලා තියෙන්නේ. ඇත්තටම පැය 24ක් නම් ලොකු අපට සතුටක්. ඒ පැය 24දී අපට පුළුවන් නිවන් දකින්නම නැත්නම් අවම වශයෙන් හොඳ තැනක ඉපදෙන්න හරි වැඩ කරගන්න මේ පැන්සිය අතර වුණත් අපට ප්‍රමාණවත් විශේෂ සුගතිකාම වේ. නමුත් අපි එච්චරවත් අපේ ජීවිතය ගැන විශ්වාසය තියන්න බැරි ජීවිතයක් අපි මේ ගත කරන්නේ. ඒ නිසා දන් දීම කියන එක පිළිතුරේ සරල දෙයක් නෙවෙයි. මෙන්න මේ වේලාම සූත්‍රේන කරුණුත් එක්ක අපට පැහැදිලිවම පේනවා අපි ඉහළම මට්ටමින් අත්හැරීම පුරුදු කරලා තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණයට තමන්ට හොඳම මැසේජ් එක ලෝකේ පුහුණුව ඉහළම ප්‍රැක්ටිස් එක තමට ලැබෙන්නට ඕන. අන්නේ ලක්ෂණ වලින් දානය දුන්න නම් තමන් දානය දෙන්නේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන අදහසින් දෙන්නේ. දානය දෙනකොට අපට එක්තරා මන්සන්ධියක් මුණගැහෙනවා. මොකද මන්සන්ධිය ජන්සන එකක් හම්බ වෙනවා. අන්න එතෙන්දී ලක්ෂණයක් තමයි අපට දන් දෙනකොට අපි ගැන හුවාකයා වර්ණනා කරනවා. අහවල කෙනා හරිය හොඳ කෙනෙක්, හරිය දානපතිය කියලා වර්ණනා කරනවා. අන්නේ වර්ණනා කරනකොටම අපි එක පැත්තකින් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පැත්තට යනවා. අන්නෙතනින් බේරිලා අනිත් පැත්තට යන එක ලේසි නෑ පින්නතුනි. ඒක මැඩගෙන එන එක පින්නතුනි ඉතාම අමාරු දෙයක් ඒක. සංයුතනික හයනවා ලාභ සංඛාර සංයුත්තිය කියලා සංයුත්තයක්. ඉඩක් ලැබුණොත් අනේ සංයුත්තිය කියවන පින්නතුනි. කොයිතරම් අමාරුද මේ මෙන්න මෙතනින් බේරෙන එක කියලා සඳහන් වෙනවා. එතකොට අඤ්ඤාහි ලාභෝපනීසා අඤ්ඤා නිබ්බානගාමිනි කියලා මාර්ගය දෙකක් තියෙනවා. මෙතනින් ලාභ ප්‍රයෝජන පැත්තට හොවනොතින් නිවන පැත්ත ගිලිනවා. ඒ නිසා මෙන්න මෙතනින් බේරෙන එක තමයි පිනුතුනි බුදුහාඳුරු මේක භික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි. කියවලා බලන්න ඒක දීතු සූත්‍රයේ සහ ඒක පුත්තු සූත්‍රයේ කියන සූත්‍ර දෙකක් තියෙනවා. හරිම ලස්සන සූත්‍ර දෙකක්. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. පුතේ ඔබ කටයුතු කරනකොට ඔබට ලාභ ප්‍රයෝජන ලැබෙයි. එතෙන්ට අහුවෙන්නේ පා එතනින් බේරෙලා ඉන්න කියලා දරුවට අනුශාසනා කරන්න කියලා. දුවටත් එහෙම කියනවා. ඒ වගේ මේ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. දුවක් ඉන්නව නම් දුවගෙන් ඉල්ලීමක් කරන දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරව හරි වගේ වෙන්න කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ විසාකාව, බන්දුල මල්ලිකාව එහෙම වෙන්න කියලා නෙනේ, සුමනා වෙන්න කියලා නේ අහලා තියෙන්නේ නේ. බුදුහාමරෙම දේශනා කරන්නේ නැහැ පින්නතුනි. බුදුහාමර දේශනා කළා තියෙන්නේ පුතෙක් නම් චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න, දුවක් නම් කුජුත්තරව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. මෙන්න ගිහි ලෝකයේ තියෙන ආදර්ශ වීරයන්. ඔබේ ලෝකේ වීරවරයන් වීරවරියන් වන්නේ මෙන්න මේ කට්ටිය. චිත්ත ගෘහපතියා, චිත්ත ගෘහපති, හත්තාලවක, නන්ද මාතාව, කුජුතර. දැන් කුජුතර කියන්නේ ඉතර ලස්සන නෑ පිනතුණු කුදු එක්කනේ. නම උත්තර කුදු නිසා කුජුතර කියලා කියන්නේ. ඉතර ලස්සන නෑ. නමුත් සිය ගානක් කාන්තාවන්ට බණ කියපු අනාගාමි කෙනෙක්. මේ හතර දෙනාම අනාගාමී අය පින්නතුනි. සෝතාපන්න අය නෙවෙයි ආදර්ශ ගන්න කියලා තියෙන ගිහි අයට. කවුද? අනාගාමී අය පින්නතුනි. ඒක දීතු සූත්‍රයත් ඒක පුත්තු සූත්‍රයත් කියලා බලන්න. ඒ සූත්‍ර දෙකේම තමයි කියන්නේ මෙන්න මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසාවට අහුවෙන්නේපා කියලා සඳහන් කරනවා. අන්න එතනින් බේරිච්ච ගමම පින්නතුනි ඔබට සම්පූර්ණ දහන් මඟ විවර වෙනවා. අන්න ඒ ආකල්පය පොඩ්ඩක් හරි ඔබට මම මෙතෙන්ට අහුවෙන්නේ නැහැ මෙතනින් පරිස්සම් හෙලි ඉනවා කියලා සිතවිලි මාත්‍රයක් හරි ඔබේ හිතට આવතින් එතන ඉඳන්ම පින්නතුනේ ධර්මයේ ලස්සන කරුණ ටික ඔබේ ජීවිතේ මුල ගැහෙනවා. විතරක් නෙවෙයි ඒ ධර්ම කාරණා හරියට ඇහුනට පස්සේ පොඩි කාරණයක් ඇහුනත් ඒව හොඳට හරියට ගලේ කෙටු අකුරක් වගේ හොඳට මතක තියෙනවා. ධර්ම දේශනාවක් කරද්දී, ධර්ම ශ්‍රවණයක් සිදු කරද්දී, කෙනෙක් ඇසුරු කරද්දී, ස්ථානයකට යද්දී ගියපු ගමම්ම තමන් බලන්නේ එතනින් තමන්ට ගන්න පුළුවන් හොඳම ටික. අඩුපාඩු නෙවෙයි බලන්නේ. පුස්තකාලයකට ගියත් හොඳම පොත තමයි බලන්නේ. ඇසුරු කරන්න ගියත් හොඳම ගතිගුණ තියෙන කෙනා තමට මුණ ගැහෙනවා. තැනකට ගියත් ගන්න පුළුවන් හොඳම කොටස තමන් ඒ සුළු මොහොතේදී ගන්නවා. බණක් ඇහුවත් ඒ බණේ හොඳම සාරය, ඒ බණේ 99ක් අනවශ්‍ය දේවල් තිබුණත් ඒ සියල්ලක්ම වෙන් කරලා ඒ 101 තියෙන හොඳ තමන් ශනිකව ගන්න දක්ෂයි. තමන්ගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනකම ලබා දෙනවා. අන්න ඒ පින්තුනි දානයත් එක මේ යන දුර මේ සඳහන් කළේ. දානෙන් ගිහිලා ලාභ ප්‍රයෝජන වලට අහු නොවුනනම් තමන්ට මේ ටික ඔක්කොම මේ විවෘත වෙනම ආධ්‍යාත්මික දොරටු ටික ඒත් එක්කම තමන්ට ඊට පස්සේ සීලය මුණ ගැහෙනවා. පංච සීලය. පින්තුනේ ජීවිතයේ පංචශීලයේ තියෙන වටිනාකම ඔබ දන්නවනම් ඔබ ගෙදරට ඇම්ට ලස්සන අකුරු වලින් මේ ටික ලියලා තියයි. දවසට එක වතාවක් නේ පින්තුනේ 10 වතාවක් කටින් මේ ටික කියයි දරුවෝ ටිකත් එක්ක. ඒ තරම් වටිනා කාරණා පහක් මේක පංචශීලයේ කියන්නේ. පසුගිය ගත වෙච්ච අවුරුදු 15 තිස්සේ ලෝක ජනගහනයේ අඩුම ගානේ 75% කට පංචශීල ආරක්ෂා කරා නම් ඔබ අද ඩොලර් 100ට ගන්න තියෙන බරුඩිග ඔබට ඩොලර් 50ට ගන්න තියෙනවා. ඉදිරි අවුරුදු 15 20 මේ යන විදිහට ගියොත් ඔබ අද ඩොලර් 100ට ගන්න බරුඩිග ගන්න ඔබට ඩොලර් 200ක් වියදම් කරන්න වෙනවා ඉදිරි අවුරුදු 15 වෙනි. ඒ සඳහා ඔබට තව වැඩිපුර පෑ ගණක් වැඩ කරන්න වෙයි. එහෙම නැත්නම් පහසුකම් අඩු කර ගන්න වෙයි. ඔයදී ඉඳක් කරන්න වෙනවා. පින්නතුනි ලෝකයේ බිය වෛරය ගැන දෙන කාරණා පහක් තමයි මේ වලකින්න කියලා බුදුහම දේශනා කළේ. යම්කිසි කෙනෙක් පංචශීලයේ 100% ආරක්ෂා කරනවා කියලා දන්නවනම් ඔබ ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, සහෝදර සහෝදරියන්, දරුවෝ ටික මේ පහ ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවනම් ඔබට පින්නතුනි ඒ තන සැනසීමක් ජීවිතේ නැහැ. හිතර බලන්න මේක. ඔබ ළඟින් මැසුරු කරන කට්ටිය අය මේ පහ අනිවාර්යෙන් පිළිපදිනවා කියලා දන්නවනම් ඔබට කෙනෙක් ගැන කොච්චර ආදරයක් ගෞරවයක් ඇති වෙනවද? අපේ තියෙන වාද විවාද තර්ක විතර්ක කොච්චර නම් අඩු වේදනේ? ප්‍රශ්න ගෙවලලා තියෙනවනේ. කීයටද ගියේ, කීයටද ආවේ නේද? නොයි ප්‍රශ්නනේ. කීයට ගියත් කීයටවත් ප්‍රශ්නයක් නෑ. එකම ප්‍රශ්නේ කීයටද එන්නේ කියන එක විතරයි ඕන වෙන්නේ. කැම ටික තියලා තියන්න, දොර ඇරලා තියන්න. දොර හරිනත් ඕනේ නෑ. ඇයි? සොරකම කරෙන්නෙත් නෑ නේද? ලෝකයේ මේක රකින්න ඕන නම් පිනොදින කොච්චර නම් අනවශ්‍ය වේදන් අඩු කරන්න පුරවන්ද? දොර ලොක් කිරීමෙන් ඉඳන් CCTV කැමරා දක්වා කොච්චර නම් අපට අනවශ්‍ය වේදන් අඩු කරන්න පුළුවන්ද? ඉතින් බුදුහාඳුර කොච්චර කරුණාවකින් මෛත්‍රියකින් දේශනා කරපු දේවල්ද පිනොතන මේවා. මේ පහෙන් අඩුම ගානේ කරුණු දෙකක්වත් කෙනෙක් ආරක්ෂා කරනවා නම් ආමවාසෙන් බොරු කීම සහ සොරකම් කිරීම කියන මෙන්න මේ කරුණු දෙකෙන් වැළකී ඉන්නවා නම් ඒක මොනවත් ඇති පේනතුනේ ලෝකෙට සැනසීම ලැබෙනවා. අද ලෝකයේ ප්‍රවෘත්තියක් දැක්කම අපිට හිතා ගන්න බෑ මේක ඇත්තද බොරුවද කියලා. ප්‍රවෘත්තියක් බලපු ගමන් අපි බලන්නේ මේකෙන් 100ට කීයක් ඇත්ත කියලා බලන්නේ. අපිට විශ්වාස කරන්න බෑ අද. වචනේ තියෙන වටිනාකම අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ පංචශීලයෙන් ආරම්භ කරන ගමන පිනතුනේ පංචශීලයේ ආරක්ෂා කරගත්තු ගමන්ම තමන්ට විශ්වාසයක් තියෙනවා තමන්ට සුගතිය හිමි කියලා. සුගතිගාමි වෙන්න තිනින් සොරන්සික මේක පිනතුනේ පංචශීලයේ. දාන දීමෙන් විතරක් සුගතිය ලැබෙන්නේ නැහැ පිනතුනේ. ඒක හොඳට මතක තියාගන්න. අපි හිතන්නේ උගා දන් දෙනවා නම් සුගතිගාමි වෙයි කියලා නේ. දාන දෙන එක හොඳ දෙයක්. ඒක සත්පුරුෂකම. නමුත් පිනොතුනේ ඒකෙන් විතරක් සුගතිගාමි වෙන්නේ නැහැ. ඒ සඳහා සීලෙන් ශක්තිමත් වෙන්නට ඕන. එතකොට මෙන්න මෙතනින් ආරම්භ වන සීලය තවත් ඉදිරියට ගිහිල්ලා අපි සම්මාදිටිය ලැබුණට පස්සේ කමසකට සම්මාදිටිය නොනවති අපි චතුසත්‍ය සම්මාදිටිය ලැබපු ගමම්ම මෙන්න මේ පංචශීලය ආජීව අට්ටමක සීලය බවට පත් වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. හැබැයි පිනතුනේ මේක සමාදන් වෙන සීලයක් නම් නෙවෙයි. හැබැයි අපි සාමාන්‍යයෙන් ආජීව අටමක සීලය සමාදන් වෙනව නේද? ඇතන පිනතේ සමාදන් වෙන පුළුවන් ද ආරක්ෂා කරන ආජීව අටමක සීලය? හරි අමාරු පිනතුනේ, ලේසි නෑ ඒක. ඇයි? බොරු කියෙම කේලම් කියෙම විතරක් නෙවෙයි, හිස් වචන කියෙම වැළකී ඉන්නට ඕන. ඒක ලේසි නෑ. ඒක හරිම අමාරු එකක්. ඒක සමාදන් වෙන පුළුවන් ආරක්ෂා කරන එක ලේසි නෑ ඒක. ඒක පිනතුනේ ඇත්තටම ඒක රැකෙන සීලයක්. සම්මාදිටිටපත් වෙලා සම්මාදිට්ටි සම්මා සංකප්පයට ආපු ගමන්ම ඔහුගේ පිටට ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව. ඔහුට ලෝකෝත්තර දර්ශනය පිණිච්ච ගමන්ම දුකේ හට ගැනීම හා නිරෝධය පිණිච්ච ගමන්ම ඔහු ඉබේම සංවර වෙනවා. ඒක නිකන් සීලයක් නෙවෙයි. ඒක සමාධි සංවර්ධනික සීලයක්. ඒ සීලේ ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච සීලයක්. ඒ සීලේ දිට්ඨිං අනුපගම්ම සීලවා දස්සනින සම්පන්නෝ කියන සීලය. බුදුහාමර දේශනා කරන මම අතීතයේ දැනුත් කාරණා දෙකක් විතර දේශනා කරන්නේ. මොකද දෙක? ඒ දෙක තමයි දුක දුකේ නිදහස වීමත් විතරයි කියන්නේ. දුක කියන්නේ මොකද්ද වෙනතුනේ? මේ ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඇත්තටම අපේ ජීවිතයේ ක්‍රියාත්මක බව නැත්තම් පරිසම්පදේ ක්‍රියාත්මක වන ආකාරය. ඇසට රූපයක් දකින අවස්ථාව නැත්තම් යම් කිසි දෙයක් අපට මතක් වෙන අවස්ථාව. ඒ මතක් වෙන අවස්ථාව අපට නිතරම එකතු වෙන රූපයකුත් එක්ක. ඒ මතක් වෙන අවස්ථාව අපි හිතන්නේ ඒ මතක් වෙන දෙයට අදාළ රූපයක් ලෝකේ කොහේ හරි මේ වෙලාවේ විදිහටම තියෙයි කියලා. ඒක හරියට අපි අද ගෙදරදී කණ්ණාඩි ළඟට ගිහිල්ලානේ ආවේ රෙස්ටෝරන්ට් එකේ. අපි හිතන් ඉන්නවා දැන් ආවට පස්සේ තේ කණ්ණාඩියේ රූපේ හැම කණ්ණාඩියේ තියෙයි කියලා. අනේ වගේ වෙනතනේ. අපි හිතනවා නම් අපි දැකපු අහපු රූපේ ඒ විදිහටම ලෝකේ තියෙයි කියලා. සමුදි සත්‍යનો හරියෙක. නමුත් ලෝකෝත්තර සම්මාදිටිය නොගත්තොතින් ඒ රූපය තියෙයි කියලා තමන් කියන එකයි. අර කණ්ණාඩියේ පේන රූපය මං ඊළඟට යනකම් මෙතන තියෙයි කියලා හිතන එක ඇතර වෙනසක් නෑ. ඔබ නවත්තලා වාහනේ පාරේ ඉන්නේ. ඔබ හිතනවා නම් මං යනකම් මේක එතනම තියෙයි, මේ විදිහටම තියෙයි කියලා. අර තමන් කණ්ණාඩිය ළඟට ගිහිපු රූපය තමන් එනකම් මේ විදිහට තියෙයි කියලා හිතන් ඉනවා වගේ. කණ්ණාඩිය ළඟට යනකොට ඔබට ඒ රූපය පේනවා. ඒ විදිහේ කලින් දැකපු රූපෙම තමයි පේන්නේ. ඊට මුගස් සමාන රූපයක් පේන්නේ. ඒ වගේම තමයි ඔබ වාහනේ ළඟට යනකොට අර නවත්තපු වෙලාවේ තියෙන වගේම වාහනයක් තමයි පේන්නේ ඔබට. ඔබ හිතන්නේ නිසා කලින් වාහනේ මම නවත්තපු විදියට ඒ විදියටම මේනකම තිබ්බ කියලා. ඒක හරියට කණ්ණාඩිය ළඟට යන සතෙක් බල්ලෙක් හරි බලලෙක් හරි හිතාගෙන ඉන්නවා අර කලින් හිටපු බල්ල හෝ පූස මං එනකන් ආයි හිටිය කියලා. මේ දෙක වෙනසක් නැහැ පේනතට. එතකොට මෙන්න මේ සත්‍යයට හිත නොතියා අපි මෙන්න මේ අවිද්‍යාව තුළ අපි දැකපු අසපු දේවල් ඒ විදිහටම ලෝකයේ කොතන හරි තැනක තියෙයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ පොඩි අවිද්‍යාව මට්ටමට අපි ජරා මරණත් එක්කයි ඉන්නේ. ඒ අවිද්‍යාව සාගත සිටුවිල ඇති වෙනවා එකම පටිසම්භාජංග 12ම එකකට තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඔහොම ගිහිල්ලා භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේය. මෙන්න මේක තමයි දුක සත්‍ය කියලා කියන්නේ නැත්නම් දුක සමුදය සත්‍ය කියලා කියන්නේ. දුකේ හට ගැනීම පරිසම්පාදේ හට ගැනීම අනුපූර ප්‍රතිපදාව. බුදුහාඳුර මෙන්න මේක ලෝකෙට දේශනා කළා. ඒ වගේම දුකේ නිරෝධය දේශනා කළා. යමක් තමන්ට මතක් වෙනකොටම ඒ මතක් වෙන දේ නිරුද්ධ වෙච්ච දේ තමන් මනෝවිඤ්ඤාණයෙන් මේ මොහොතේ ඔසවලා තබන දෙයක් කියලා හිතුවොත් ඒත් එකම දුක නිරෝධයට යනවා. එතකොට තමා අහපු දැකපු දේ තමන් මතක් කරනකොට ඇත්තටම මතක් කරන්නේ දැනට තියෙන දේ නෙවෙයි, තමන් අන්තිමටම දැකපු දේ අනුව තමන්ගේ මනසින් ඔසවලා තබන දේ ඒ වර්තමාන රූපයට ගැට ගැසීම නිසායි මේ රූපය මේ මොහොතේ නිර්මාණය වෙන්නේ. හැබැයි ඇත්තටම වෙන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවේදී තමන් දැන් මේක මේ මොහොතේ තේරුම් ගන්නේ කියලා දැනගන්නවා නම් ඒ දැනගන්නවත් එක්කම පරිසම්පාදය අනිත් පැත්තට හරවනවා. කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් අනිත් පැත්තට හරවනවා. අවිද්‍යායත්තේ වාසය සිවිරංග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ඔහොම ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධಂತಿ. ඒ සිතන මොහොතේ බාහිර කිසිම දෙයකට ඔබව පාලනය කරන්න බෑ. බාහිර කිසිම දෙයකට ඔබට දුක ගෙන දෙන්න බෑ. ඒ සමන් දන්නෝ බාහිර රූපය කියන්නේ මේ මොහොතේ නිරුද්ධ වෙච්ච එකක්. කලින් දැකපු රූපය විතරක් නෙමෙයි පෙනුතුනේ. මේ මොහොතේ ඔබේ ඇස් දෙකට පේන රූපය, මේ මොහොතේ ඔබේ කනට ඇහෙන ශබ්දයක් තියෙනවා නම් අන්නේ රූපයත් ඔබ තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක. ඒ සම්බන්ධයෙන් හටගත්තු සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් මෙනෙහි කිරීම වශයෙන් උයි මේ මොහොතේ තේරුම් ගන්න. මෙන්න මේක තමයි පින්නතුනේ දුක් නිරෝධයේ බුදුහමර ධර්ම දේශනා කළා කියලා කියන්නේ. මෙතන එකපාරේ නේ කමාරුයි පින්නතුනේ. ලේසි නෑ මේක. හැබැයි එන්න කලින් පළවෙනි පියවර තමයි සද්ධාති තථාගතස්ස බෝධි කියන්නේ මෙන්න මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයට ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට පින්නතුනි සමහර අයට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේක විවිධ ක්‍රම වලින් දේශනා කළා. දේශනා කරනකොටම සමහර අය බාහ්‍ය දාරු කිරි වගේ අය රහත් භාවයටම ගිහිලා අසමුණේ පිනු. ඌක ගෘහපතියා කොකුසාති වැනි අය මේක විවිධ ක්‍රම වලින් දේශනා කරනකොට ඒගොල්ලන් අනාගාමී වුණා. සමහර අය සකදාගාමී වුණා. සමහර අය සෝවාන් වුණා. සමහර අය ගිහි ගෙදර ඉඳගෙනම ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න උනන්දු වුණා පංචශීල ආරක්ෂා කරගෙන. සමහර අයට මේක තේරුම් ගියේ නැහැ. සමහර අය භාගයක් කියනකොටම මට වෙන වැඩ තියෙයි කියලා ගියා. බුදුහාමරට කියලා ඉවර කරන්නේ නැහැ සමහර අයට. එයාගේ නොලැබීම. සමහර අය අසත්පුරුෂකම් කළා ධර්මෙන් ඈත් වුණා. එයාට මේක කියන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. සමහර අය ඈත ප්‍රත්‍යන්ත දේශවල හිටියටත් මේක කියන්නුනේ නැහැ. සමහර අය අවස්ථාවේදී අපාගතව හිටියා. එයාටත් මේක අහන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අපි පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිරුණ පාල අවුරුදු 2500ක් ගියත් අපි හුඟක් වාසනාවන්තයි. අපිට පින්නතුනි අදටත් මේ අහන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා මේක අපි අහලා දැනගත්තොත් අපේ බුදු සමිදුත්තාම වැඩ සිටී කියලා අපිට කියන්න පුළුවන්. මේක දැනගත්තොත් පින්නතුනි එදාට අපේ මුළු ලෝකයේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ බවට පත් වෙනවා. එදාට අපට අමුතුවෙන් බුදුහාමුදුරු හොයාගෙන යන්න කියලා අවශ්‍යතාවයක් එන්නේ නැහැ පින්නතුනි. අපට මේ දහම් මැසේජ් එක හරියට ලැබුණා නම් අපට එදාට අපේ හදවතේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ධර්මයේ වැඩ සිටිනවා. සරියුත් මොගලන් ආදී අසෝ මහ ශ්‍රාවකයන්ම එදාට අපේ හදවතේ වැඩ සිටිනවා පින්නතුනි. ඒ විතරක් නෙවෙයි අපි තවන හැම පියවරක් පාසාම අපි මේ සද්ධර්මයත් එක්ක දාන ගමන් කරන අය බවට පත් වෙනවා. අපේ මුළු ලෝකයම ධර්මයත් එක්ක මුසු වෙච්ච ලෝකයක් බවට පත් වෙනවා. අපිට එදාට අමාරු පිනතුනි දහම ප්‍රැක්ටිස් කරන්න නෙවෙයි. එදාට අපට අමාරු ධර්මයේ ප්‍රැක්ටිස් නොකර ඉන්න එක. ධර්මයෙන් ඈත් වෙන එක. අද අපට ඇතැමිට අමාරුයි යම් යම් කරුණු පුහුණු කරන්න ගියාම. සීලය, සමාධිය, සතිමත් බව අපට පුහුණු කරන සමට අමාරුවක් වගේ හිතෙනවා. ඒ මුල් කාලේ පිනතුනේ එහෙම තමයි. නමුත් කාලයක් ගියාන පස්සේ හරියට අර රේල් පීරි දෙකෙන් අයින් වෙලා තියෙච්ච කෝච්චි පෙට්ටියක් නැවත රේල් පීරි දෙක උඩට තිබ්බට පස්සේ හරියට ඇඟිල්ලෙන් තල්ලු කරගෙනවත් යන්න පුළුවන්. ඒ මට්ටමට අපේ ජීවිතයේ ලස්සන සුවදායි සාමකාමී පහසු ජීවිතයක් බවට පත් වෙනවා. අන්න ඒ පුද්ගලයා ගත කරන ජීවිතයේ න්‍යාය පත්‍රය තමයි පින්නතුනේ සිගාල සූත්‍රය කියලා කියන්නේ. සිගාලෝ වාද සූත්‍රය කියලා අපි කියන්නේ. ආර්ය ශ්‍රාවකයෙක්ගේ ජීවිතයේ පිඹුරු පත තමයි සිගාලෝ වාද සූත්‍රය කියලා කියන්නේ. සතර කර්ම ක්ලේශ වලින් දුර වෙලා සතරගතියෙන් දුරු වෙලා අපාය මුඛයෙන් දුරු වෙලා ස්ථාන හයකට යුතුයකම් කරන ජීවිතය තුළින් ඔහුගේ ජීවිතේ හැම තැනම සුහද මිතුරන් ආශ්‍රය කරමින් පාප මිත්‍රයන් දුරු කරමින් ඒ තැනැත්තාගේ ලස්සන ජීවිතයේ තියෙන ඒ සුවදායි ගමන් මග තමයි මේ සිගාලෝවාද සූත්‍රය කියලා කියන්නේ. ඒක පිනතුන් කියවන බලන්න. අපි හාමුදුරන්ට දෙන්නම් ඒකේ හදපු කෙටි සටහනක් තියෙනවා. ඔක්කොම කරුණු ටික දක්වලා අපි මේ ස්වාමීන් වහන්සේලාට ලැබෙන සලස්සන්නම් ඒක ඉල්ලගෙන පස්සේ කියවන්න. පිනතුනි කොයි තරම්නම් අපේ ජීවිතේ වැරදි වලින් මිදිලා හරි ලස්සනට ජීවිතේ සුවදායීව ගමන් කරන ආකාරය තමයි ඒක තියෙන්නේ. මේ ආර්ය මාර්ගයට ගමන් කරපු කෙනෙකුගේ ජීවිතය කොයි ආකාරයෙන්ද ඔහු ගත කරන්නේ කියන එක ගැන අපට අපේ ජීවිතය ගැන බලන්න පුළුවන් අවස්ථාවක් තමයි මේකෙන් කියන්නේ තියෙනතුන. ඊළඟට මෙන්න මේ ගමන් මගත් එක්ක මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන මෙන්න මේ සම්මාදිටියට පත්තුණු ගමන් ඊට පස්සේ මොකද යන්නේ අපේ සම්මා සංකප්ප යන්නේ. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අපි ටිකෙන් ටික අස්කන්න ආසාදී ඉන්ද්‍රිය පිනවන්න තියෙන උත්සාහය අඩු කරලා ඊට වඩා සෝයන් දැනෙනවා අපට ධර්මයේ ප්‍රැක්ටිස් කරන පැත්ත. දැන් බලන්න ඔබ දන්නව සමහර අය නිවාඩුවක් ලැබිච්ච ගමන්ම දුර යනවනේ දෑත ප්‍රදේශවල හුඟස්සලි විඳන් කරගෙන. සමහර ඇත්තන් ලොකු වාහනයක බෝට්ටුවකුත් පිටිපස්සේ බැඳගෙන වාහන දුර යනවා නේද? බිලි පෙදිටි වුන් ගැට ගහගෙන වාහනේ පිටිපස්සේ සතුට ලබන්නේ කියන වාහන දුර යනවා. පින්නතිනි බලන්න අපි අපේ ජීවිතයේ සතුට ලබන ක්‍රමේ නිවාඩුවක් ලැබිච්ච ගමන්ම අනිත්‍යට දානයක් දෙනවා. අනිත්‍යට පරිත්‍යාගයක් වෙනවා. අනිත් අසනීප වෙච්ච කෙනෙක් බලන්න යනවා. ඒ ඔක්කොමට වඩා පින්නතින අවසාන වශයෙන් අපට නිවාඩුවක් ලැබිච්ච ගමන් අපි ඉන්න කාමරේම අපි භාවනා කරන මට්ටමට එනවා. අනිත් යුතුකන්නත් අපි කරනවා නොකරන්නේ නැහැ. කරන ගමන් විවේකයක් ලැබිච්ච ගමන්ම Tamanට සුවදායම දේ තමයි සමත විදර්ශනා කියන කාරණා දෙක. මෙතෙන් එනකන් අපට අනිත් අය හුවා සලකන්න ඕන, කතා කරන්න ඕන, hina වෙන්න ඕන, කෑම කන්න එන්න කියන්න ඕන, මැසේජ් යවන්න ඕන, කෝල් කරන්න ඕන. මේ හුඟා දේවල් අපි බලාපොරොත්තුෙන් ඉන්නේ. අන්න ඒක වෙනස් මගකට යොමු කරනවා පින්න තින ධර්මයේ මෙන්න මෙතෙන් ලැබිච්ච ගමම්ම අපට ගන්න ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල බවට පත් වෙනවා. අනිත්‍ය තමන්ම නොසලකා හැරීම තමයි තමන්ට කරන ලොකුම සැලකිල්ල බවට පත් වෙනවා. අපිට හිතන්නවත් බෑ මේකනේ. නොසලකා හැරියොත් නේද කොච්චර දුකයිද නේ? ගෙදර කතා නොකර හිටියොත්, කෑම ගන්න නොකිව්වොත්, මූණ බලලා හිනා නොවුනොත් හරි දුකයි නේ? ගෙදර එහෙම. පින්නතුනි, අපි ලබන සතුටේ මෙන්න මේ පැත්තට අපට හැරෙන මොහොතක් එනවා. සමහර රහතන් වහන්සේ ඉඳලා තියෙන එකට ඉන්නේ සතියට එක දවසයක් කතා කරන්නේ. සතියට එක දවසයක් කතා කරනවා. මොන හරි දෙයක් අවශ්‍ය නම් සතියෙන් එන්න කියලා මේ වතුර භාජනය අල්ලන්න කියලා උදව් කරන්න ආදී අතින් පයින් තමයි කතා කරන්නේ. ඒ තරම්ම පිළිතුනේ මේ ආධ්‍යාත්මික සුවේ විඳින්න හිටපු ආකාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපට එහෙම බැරි වෙන්න පුළුවන්. නමුත් එහෙම පරමදර්ශයක් ලෝකේ තියෙන බව අපි දැනගෙන ඉන්න ඕන පිළිතුනේ. උන්වහන්සේලා වචනයෙන් කතා නොකරට හදවතින් කවුරුත් එකට එකතු වෙලා ඉන්නේ. ඇති තැනත් නැති තැනත් මෙත්තා සාගත මනෝකර්මෙන් වාසය කරන්නේ. ඒ නිසා උතුරායන මෛත්‍රියෙන් ඉන්නේ කතා නොකරට වචනයෙන් කතා නොකරට හදවතින්ම අනිත් කෙනාට මෙත් වඩනවා. අනිත් කෙනාගේ යහපත ප්‍රාර්ථනා කරනවා. අනිත් කෙනාට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. යා උදෑසන අවදිච්ච මොහොතේම ලෝකේ හැම දෙනාටම සෙත්පදනවා. අනේ අද ලෝකේ කාටවත් අනතුරක් වෙන්න එපා. වාහනේ ගැන කිසිම කෙනෙක් අනතුරකටපත් වෙන්න එපා. අද ඉපදෙන අය ඉන්නව නම් ඒ සුවදායි විපදෙන්න. ඒ දරුවන් බිහි කරන අම්මලාට අනේ වේදනාව අඩු වෙලා සුවදායි වේ දරුවන් බිහි කරන් ලැබෙන්න. දවසට කී දෙනෙක් ඉදිරි උපදිනවද මනස ලෝකේ? ඈ 280,000කට වඩා උපදිනව මනස ලෝකේ දවසකට. අනේ ඒ අය සුවදායිව ඉපදෙන්නේ ඒ අම්මලා සැනසීමෙන් අද දවස ගත කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම මේ අය ඉන්නවා. يعني අය ඉන්නවා. දවසකට 160,000කට වඩා ප්‍රමාණයක් මනස ලෝකේ මේ යනවා. අන්නේ මේ යන කලදරයක් නැතුව සැනසීම මේ යන ලැබේවා. ඒ මේ යන අය සුභදිගාමි වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා කියනතුන්. ඒ වගේම දිනපතාම ඊටාම කාර්ය බහුල ඊටාම අවධානන් සහිත කටයුතු කරන ලෝකෙන්න අපි වෙනුවෙන්. ගුවන්තොට පොළවල වැඩ කරන අය, පාරවල වැඩ කරන අය, ඇතැමිට පාලම් හදන අය, විදුලිය සම්බන්ධයෙන් වැඩ කරන අය, ඉන්ධන සම්බන්ධයෙන් වැඩ කරන අය, ගෑස් වලත් එක වැඩ කරන අය, මේ බොහෝ දෙනෙක් අපට මේ පහසුකම් ටික ලබා දෙන්න. දැන් බේකරි වල වැඩ කරන අය එහෙම රාත්‍රී කාලෙම නිදි මරාගෙන තමයි උදේට අපේ ගෙදරට පාන් ගෙඩියෙන්නේ සමහරවිටනේ. මේ බොහෝ දෙනෙක් පින්නතුනි අපි වෙනුවෙන් මහන්සියට වැඩ කරනවා. අපි සල්ලි දොන්නට අපි වෙනුවෙන් වාර දෙනෙක් මහන්සි වෙලා මගසොටේ වියදම් කරගෙන යනවා. අන්නේ හැම දිනාටම අපි මෛත්‍රී කාලේ ගත කරන්නේ. මෙන්න මේක තමයි සම්මා සංකප්පේ කියන අව්‍යාපාද සංකප්පේ කියන මේක. අන්නේ යට කිසියම් කරදරයක් වෙන්නේපා කියලා ප්‍රාර්ථනා කිරීම අහිංසා සංකප්පේ. අපේ අතින් වරදක් නොවන විතරක් නෙවෙයි, අපි කෙනෙකුට හානියක් කරන විතරක් නෙවෙයි, වෙන කෙනෙකුගේ හානියකින්වත් තව කෙනෙකුට අනුදුරක් වෙන්නේපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ පින්තුණියම කියන්නේ මේ ලෝකේ ඉන්න හැම දිනෙකම මේ තිස්සලා සම්භවල අපේම අම්ම තාත්ත වෙලා අපේම දරුව වෙලා හිටියටම මේ මුළු විශ්වෙම ඉන්න පින්තුණි. එහෙම නැති කිසිම කෙනෙක් හොයාගන්න නැහැ. ඒ තරම් දිගු ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ පිට කියලා කෙනෙක් නැහැ පින්තුණි. අපි හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දිනාටම යහපතක් වෙන්න කියලා. මෙන්න සම්මා සංකප්පය. ඊළඟට සම්මා වාචාව. අපේ සම්මා කම්මන්තයට කලින් එන්නේ වෙනතුනේ සම්මා වාචාව. මේක විශේෂ කාරණයක්. වචනයේ සංවරය ආධ්‍යාත්මික ගමන් මාගේ ඉහළට යනකොට තියෙන බාහිරට බලන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණයක් තමයි භාෂා භාවිතය කියන කාරණේ. කෙනෙක් කොයිතරම් ආධ්‍යාත්මික දිනුවලාද කියලා පින්නතුනේ බාහිර ශාරීරික හැසිරීම බලන්න බෑ. කෙනෙක්ගේ ප්‍රඥාව බාහිරට ප්‍රකට වෙන්නේ නැහැ පින්නතුනේ සාමාන්‍ය හැසිරීම. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්න තියෙන එකම නිර්ණායකය මොකද්ද බාහිරට? භාෂා භාවිතයේ සාකච්ඡායේ පඤ්ඤා වේදිතම්බෝ. කෙනෙක් ඇස් දෙක පියාගෙන බිම බලාගෙන ගියා කියලා යා මොණිවරේ කියලා බුදුදහමේ කියන්නේ. යා සමතෙන් දිනන වෙන පුළුවන්. හැබැයි ආ ප්‍රඥාවෙන් දිනන වෙච්ච කෙනෙක්ද කියලා ඒකෙන් තීරණය කරන්න බෑ. ඒ නිසා කෙනෙක්ගේ ප්‍රඥාව බලන්න ප්‍රධානතම නිර්ණායකයක් තමයි එයා භාෂාව හසුරුවන ආකාරයෙන් පින්නත. ඒක ප්‍රධාන නිර්ණායකයක්. ඒ නිසා බොරු කීම, කේලම් කීමෙන්, පරස වචන කීමෙන් වෙන්වීමෙන් විතරක් නෙවෙයි කෙනෙක්ගේ භාෂාවේ ඩිසිප්ලින් එක බලන්නේ. ඩිසිප්ලින් ඉන් ලැන්ග්වේජ් එක බලන්නේ මොකෙන්ද? සම්ප්‍රප්පලාපෙන් සම්ප්‍රප්පලාවෙන් කොච්චරනම් වෙන් වෙලා ඉනවද කියන කාරණය මත. යා ප්‍රඥාවෙන් ඉහලට යන්න යන පින්නතුණේ යාට අනවශ්‍ය වචන කතා කරන්න බැරි වෙනවා. ඒක කතා නොකර ඉනවා කියන කාරණයක් නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. කතා නොකර හිටියයි කියලා කෙනෙක් සංවරයි කියලා බුදුදහම කියන්නේ නැහැ. එහෙම එකක් කියන්නේ. හැබැයි ඕක කතා කරනකොට ඉතාම අර්ථවත් ඉහළම භාෂාවක් වූ භාවිත කරන ඒ නිසා ඔබන් දක්ෂ වෙන්නට ඕන. ඔබට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණොත්, ඔබට හොඳයි කියලා කෙනෙක් හම්බුනොත් ඔබ මොකද යකින් අහන්න ඕන? යා උපාධි ගත්තේ මොකෙන්ද කියලාද? යාගේ රැකියාව කොහෙද කියලාද? යා වැඩ කරන විශ්වවිද්‍යාලය මොකද්ද කියලාද? එයා පාවිච්චි කරන වාහනේ යුරෝපියන් වාහනයක්ද, ජපාන වාහනයක්ද, ඇමරිකානු වාහනයක්ද කියලාද? එයාගේ පුතා යන විශ්වවිද්‍යාල මොකද්ද කියලාද? එයාගේ මේජර් සබ්ජෙක්ට් එක මොකද්ද කියලාද? නෑ බේනතුනේ, කෙනෙක් මොන ගැහුණත් අහන්න ඕන දේ තමයි එයා මොකද්ද මේ වෙලාව ස්පිරිචුවල් ප්‍රැක්ටිස් කරන ඉහළම ප්‍රැක්ටිස් එක මොකද්ද කියලා අහන්න ඕන. අන්න එහෙම ඔබ හිටියොත් තමයි ඔබට ඉහළම ප්‍රඥාවන්තයෝ ලෝකෙ මුණ ගැහුණාම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් බුදුරෙක් මුණ ගැහුණත් ඔබ ගණන් ගන්නවත් ඔබට හඳුනා ගන්න බෑ නෝ. මෙන්න මේ ප්‍රඥා ගවේෂණෙහි කාලයක් ඔබ අඛණ්ඩව යෙදුනොත් තමයි ඔබට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණොත් ඔබට හඳුනා ගන්න පුළුවන් නම් තියෙන්නේ. නැත්තම් ඔබ කල්යාණ මිත්‍රයෝ කියලා ඇතැම් විට වෙනත් අය පස්සේ ගිහලා ඔබ මුලා වෙන ජීවිත කාලෙම. ඒ නිසා කෙනෙක් ටිකක් හරි ලාමරෝදීන් යා ආධ්‍යාත්මික පැත්ත යොමු වෙච්ච කෙනෙක් බව ඔබ පොඩ්ඩක් හරි දැනගත්තොත් නිකන් කතා කරලා බලන ඔයා කාගේ බනද ඔයා වැඩිපුර අහන්නේ? ඔයා මොනවද මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්නේ? කොයි පොත්ද වැඩිපුර බලන්නේ? කොයි සූත්‍රද වැඩිපුර කියවන්නේ? මෙන්න මේක තමයි අහලා බලන්න ඕන තියෙනද? එහෙම අහනකොට තමයි ඔබට හොඳම ටික ඔබට මුණ ගැහෙන්නේ. හැබැයි සමහර එක පාර කියන එකක් නෑ ඔබට. ඔබට නිකුත් සටනක් දෙන්නේ නැහොත් ඒක විශ්වාසයෙන් දිනා ගන්න. ඔබ චෙක් කරන්න කියලා අහනම බව දැනගත්තොත් ඔබට කියන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර හම්බුනොත් කල්යාණ මිත්‍ර චෙක් කරන්න යන්න එපා පින්නතුනේ. චෙක් කරන බව දැනගත්තොත් යා මොඩෙක් වගේ ඉන්නේ. මොකද දැනදි වගේ ඉන්නේ. සැබෑ කල්යාණ මිත්‍රය. ඔබ යා පරීක්ෂා කරන බව හංගුවොත් ඔබට කියන්නේ නැහැ. කියුවත් ඔබට තේරුම් ගන්න බැරි විදිහට තමයි කියන්නේ. ඔබ ප්‍රැක්ටිස් කරන කෙනෙක් කියයි සමායට ඔබට තේරුම් ගන්න බැරි විදිහට කියන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට අහන්න නම් ඔබේ ගුණේ තෙන්දි ප්‍රකට වෙන්නට ඕන. අනතිමානී ගුණයේ අවංක බව ඔහුට දැනුනොත් තමයි ඔබ නියම දෙයක් ඔබට ඔහු කියන්නේ. ඒ නිසා ඇතෙන්ට එන්න ටිකක් කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි ඔබ කාලයක්ම අඛණ්ඩව ඉන්නකොට ඔබට ෆිසිකලි යාළුවෝ මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන තාක්ෂණික පහසුකම්ත් එක්ක ඔබට ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් ඔබේ දුරකතනෙට වෙනවා. අන්න ඒක තමයි ලක්ෂණය වෙනතුනි. ළඟදී අපට ඒ වගේ තරම් හාමුදුරු කෙනෙක් මුණ ගැහුණා. ඒ හාමුදුරු කෙනෙක් හරි ලස්සන කාරණයක් කිව්වා. ඒ හාමුදුරට දැන් වයස අවුරුදු 65ක් විතරයි. ඒ හාමුදුරන්ට එක්තරා කෙනෙක් මුණ ගැහිලා භාවනා කරන කෙනෙක්. මෙහි රටේ ඉපදිත කෙනෙක්. එයාට අවුරුදු 9 විතර යා තාත්තත් එක්ක කඩේට ගිහිපු වෙලාවේදී යා බුදු පිළිමයක් දැකලා කඩේ. පිළිම මහන්සිය නම පොඩි. මෙයා අඬලා තාත්තට කියලා මේ පිළිම අරන් දෙන්න කියලා. කොහොම හරි ඊට පස්සේ මේක අරගෙන ආසාවට ගෙදර ගිහිලා තියලා මෙයා කවුද කියලා බලලා අහලා අනිත් පැයකින් මේ බුද්ධ කියලා දැනගෙන ඊට පස්සේ ඊට අදාළ දේවල් පොත්පත් හොයල හොයන මෙයා සම්පූර්ණ ධර්මය අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා කියලා ධර්මයක් ඉගෙනගෙන භාවනාත් පුහුණු කරලා හැබැයි මම විවාහ වෙලා දරුවෝ ලබාගෙන ඒවගෙන නිදහස් වෙලා දැන් මෙයා මෙඩිටේෂන් මාස්ටර් කෙනෙක්. ළඟදී තමයි මේ අපේ අවුරුදු 65 කතර වෙන හාඳුරු මුණ ගැහිලා තියෙන්නේ. එතකන් හාඳුරු කෙනෙක් මුණ ගැහිලත් නැහැ. හාඳුරු කෙනෙක් දකින්න ඕන කියලාන්ට උනන්දුවක් ඕන කමක් ඇති වෙලත් නැහැ. මේ අවුරුදු 15 විතර මහන වෙලා අවුරුදු 65 වෙන හාමුදුර කෙනාට මෙයා මුණ ගැහෙනකොට අර හාමුදුරන්ටත් වඩා මෙයා ගැඹුරට ප්‍රැක්ටිස් එක ගිහිල්ලා විශ්වාස කරනවා. මේක තමයි තත්ත්වය වෙනුතුනේ. එදා බුද්ධ කාලයේ කෙනෙක් ෆේස් ටු ෆේස් හම්බෙන්න ඕන වුණා. නමුත් අද තියෙන පොතපත හරි තිබුණත් තියෙනවා නම් අපට කුතුහලය ඇති වෙනවා. තින් අනිවාර්යයෙන්ම අපි හොයාගෙන යනවා. දැන් මේ පුද්ගලයා දැන් මගේ ඉන්ටර්නෙට් තියෙන සෝෂල් මීඩියා තියෙන කාලේ නෙමෙයි ඔහු හොයාගෙන ගිය අර පොත්පත් බලලා පුස්තකාලවල මේ පොත්පත් හොයලා තමයි ඔහු ඉගෙන ගත්තේ. නමුත් අද සමගිය කාලෙක කෙනෙකුට කොච්චර වේගෙන් ඉහළට යන පහසුකම් තියෙනද? ඒ නිසා අපි නොදින අපේ මේ ධර්මය හොයාගෙන යන කුතුහලයක් සහ අවංක උත්සාහයක් තියෙනට ඕන. යම්ක උත්සාහයේ ඇති වෙන අර ජන්සන් එක මන් සම්දිය මතකයි නේද? ලාභ ප්‍රයෝජන පැත්තට යනවද අනිත් පැත්තට යනවද කියලා අන්නේ ජන්සන් එක හරියට ඩිරෙක්ෂන් එක බලා ගන්න ඕන තමයි කොයි පැත්තේ දින්නේ කියලා. ඒ ඩිරෙක්ෂන් එක හරියට දිශානතිය තේරුම් ගන්න බැරි වුණොත් Taman ධර්මය හොයාගෙන ගියත් Taman ධර්මයේ තියෙන ඉතාම මදු පිටි ටිකක් අල්ලගෙන එක එක වාදික වද කරන්න නැත්තම් තමන් එකකින් ඉස්මතු වෙන්න අනිත් අයව පහළට දක්වන්න අන්නේ වගේ දෙයකට තමයි තමන් ධර්මේ පාවිච්චි කරන්නේ. තමට නිවිල සැනසෙන නෙමෙයික පාවිච්චි කරන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ ගමන එනකොට මේ සම්මා වාචාව කියන එක තමගේ ජීවිතේ ඉහළම අංගයක් බවට පත් වෙනවා. ඒතර මා සඳහන් කරේ අර හාමුදුරුවන්ට අරකෙනා මුණ ගැහෙන ගැන එයා හුඟක් සතුටු වෙලත් නැහැ. සාමාන්‍ය දින ආවයා පුරිස් මන කැඳි කියලා හලයා දන්නව ඉතින් පොත්පත් වලින් දැකලා තියෙනවා. මාධ්‍යනු දැකලා ඇති. එයා සාමාන්‍ය දින ඇසුරු කළා. එයාට මහ ලොකු අමුත්තක් නැහැ. එයා සාමාන්‍ය යාළුවෝකගේ ආශ්‍රය ගන්න දැන්. එයා ධර්මය හොයාගෙන ගිහිල්ලේ ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ හඳුනාගෙන ධර්මයේ තුලින් සංඝරත්නයත් හඳුනාගෙන යා. බලන්න වෙනතන. මේකෙන් අපිට ලොකු පණිවිඩයක් දෙනවා මේ කාරණේ. හැබැයි ඔගේ හදවතේ මේ දරුවන වාසය කරනවා. ඒකයි විශේෂත්වය. සම්මා වාචාවත් එක්කම සම්මා කම්මන්තයට එනවා. ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාම සේවනය කියලා මේ තුنين අයින් වෙනවා. ඒව මේ පිළ තුන කොහොමද දැනගන්නේ? පිළිපදින අංග සම්මා කම්මන්තේ සම්මා ආජීවය. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවන ජීවිතං කප්පේති. වැරදි රැකින සාධියෙන් වෙන් වෙලා ධර්මිකව රැකියාවකින් තමයි තමන්ගේ ජීවනෝපාය තමන් සකසා ගන්න. සම්මා වායාමය. අකුසලින් මිදෙන්නත් කුසලයේ දෙන්නත් එයාගේ අඛණ්ඩ උත්සාහයක් තියෙනවා. විතක සංඝාන සූත්‍රයේ දැක්වෙනවා තමන්ගේ හිතට අකුසල විතරකයක් එන හැම වෙලාවෙම ඔවේක ආදීනව දකිනවා. ලෝභයක් හරි, ද්වේෂයක් හරි, රාගයක් හරි, මාන්නයක් හරි, ආඩම්බරකමක් හරි කුමන හෝ කෙලෙසක් තමන්ගේ හිතට එනකොටම ඔහු තමන්ගේ අකුසලයේ තේරුම් අරගෙන ඔහුගේ ආදීනව දකින්න කොහොමද දකින්නේ? හරියට ලස්සනට ඇඳලා පැනඳලා ඉන්න අවස්ථාවේදී මැරිච්ච සතෙක්ගේ මලකුණක් තමන්ගේ ඇඟට දානකොට කොයිතරම් අප්‍රසාදයක් අප්‍රිය බවක් ඇති වෙනවද? අන්නේ වගේ තමන්ගේ හිතට අකුසලයක් එනකොටම තමන් දන්නවා තමන්ට මේක නොගැලපෙන දෙයක් කියලා අයින් වෙනවා. කොහොමද අයින් වෙන්නේ? යාගේ ළඟ සම්මා සතිය තියෙනවා. Right mindfulness. Chitte chitta anupassē viharati. ඔන්න දැන් බාහිරයේ recommendation තමන්ට අවශ්‍ය නැහැ. තමන්ගේ ගැලුම් කරුවත් ඒ වගේම තමන්ගේ විනිශ්චය කරුවත් තමන් බාටපත් වෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං දිපජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං දිපජානාති. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං දිපජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං දිපජානාති. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං දිපජානාති කියලා හැම ගිහිල්ලා. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං දිපජානාති. අයුමුත්තං වා චිත්තං අයුමුත්තං චිත්තං දිපජානාති. තමන් බලනවා මේ වෙලාවේ සිත කොහොමද කියලා හරියට බන්දේසියක් උඩ තියෙන දෙයක් හොඳට පේනා වගේ තමන්ගේ හිතට පොඩි හෝ අකුසලයක් නොවන විදිහට තමා ලස්සනට ජීවිතය ගත කරනවා. කෙලෙස් එන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවයයි. නමුත් වැඩි වෙලාවක් යාගේ හිතේ කෙලෙස් රැඳෙන්නේ නැහැ. ඇයි තමන්ගේ මේ සතිමත් භවෙන් තමන්ට මතක් කරලා දෙනවා දැන් තමන්ගේ හිතේ තියෙන සතුට හොරාගෙන යන හොරෙක් ඇවිල්ලා කියලා. තමන්ගේ හිතේ තියෙන ලස්සන නැති කරන්න මෙන්න මේ කුණු ගොඩක් අරගෙන එක්කෙනෙක් ඇවිල්ලා කියලා තමන්ට ඉක්මනටම කියනවා. මෙතෙන් එනකොට පේනතුනේ තමන්ට වටිනාම දේ තමන්ගේ හිත. අන්නේ තමන්ගේ හිත ලස්සන මලක් වගේ නෙළුම් මලක් වගේ තියාගෙන ඉන්නවා. ඒ නෙළුම් මල තියෙන්නේ විලේ. ඒ විලේ මඩ තියෙනවා. ඒ විලේ වතුරක් තියෙනවා. ඒ විලේ මාළුන්ගේ පිළිගඳක් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් ස්පර්ශ නොකර ඒ මඩෙන් ඒ වතුරෙන් උඩට ආපෝ හරියට විකසිත වෙච්ච සුවඳවත් මලක් වගේ මේකේ නාමයේ සමාජයේ නැවති කෙලෙස් සහිත මේ ලෝකයේ තුල නිකලස්ස පද්මෝපකාර ජීවිතයක් ගත කරන පින්නතුනි සම්මා සතිය. දැන් ඔහුගේ සමස්ත ජීවිතයේ සැබෑ මිතුරා ඔහු හොයාගෙන තියෙනවා. මෙතෙන්ට එනකොට ඔබ බාහිර කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. වැඩි දෙයක් තබා දෙන්න තුනි. වැඩි දෙයක් තබා. බුදුරජාණන් වහන්සේ මතවත් සරියුත් මොගලන් මහරහතන් වහන්සේ මතවත් මෙතෙන්ට එදී අපි යදෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ හදවතේ තියෙන ප්‍රසන්න බව සම්පසාදන ලක්ෂණය ප්‍රකට කරන්නේ. හැබැයි ඒ බාහිර කිසිම දෙයක් මත තමයි යැපෙන්නේ. තමන් යැපෙන්නේ ධර්මයේ මත. ඒ ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරුවරය කරගත්තු දේ තමයි සද්ධර්මය. ඒ ධර්මයේ කියන්නේ මහා සංඝරත්නයේ ජීවිතය සජීවී වෙන ධර්ම. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන එකට යා කෙරෙන ධම්වල තමයි ධර්මය කියලා කියන්නේ. අන්නේ ධර්මය ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණාන ආනිසරණ. ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න වෙන කිසිම දෙයක් පිළිසරණ කරගන්න එපා කියලා සඳහන් කරනවා. ධර්මයේ පිළිසරණ කරනවා කියන්නේ මොකද්ද? සතිපට්ඨානේ වාසය කිරීම. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා දවසක් චුන්ද කියන හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර ටිකක් අරගෙන ආවා ආනන්ද හාමුදුරුවෝ හම්බෙන්න. මේ චුන්ද හාමුදුරුවෝ කෙනෙක් කාටද? සරියුත් හාමුදුරුවන්ගේ මල්ලි. සරියුත් හාමුදුරුවන්ට තව සහෝදර සහෝදරයන් 6 දෙනෙක් හිටියා. ශාලා උපචාලා සිසු උපචාලා කියලා සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. උපසේන ඒ වගේම චුන්ද රේවද කියලා මලිල 3 දෙනෙක් හිටියා. නංගිල 3 දෙනා මලිල 3 දෙනා. ඔක්කොම කී දෙනාද? 7 දෙනයි. 7 දෙනාටම මොකද උනේ? 7 දෙනාම මහනුණා. 7 දෙනාම රහතන් වහන්සේ. මේ චුන්ද හාමුදුරුවෝ සිවුරු ටික අරන් ආවේ ඇයි? සරියුත් හාමුදුරුවන්ගේ. සරියුත් හාමුදුරුවෝ පිරුවන් පාලා. ඒ කටයුතු සිද්ධ කළ ඉවර වෙලා මේක දැනුම් දෙන්න ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවන්ට හරියම සංවේගයක්. දුකයි. ඊට පස්සේ චුන්ද හාමුදුරුවොත් එක්ක නැවත බුදු හාමුදුරුවෝ හමු වෙන්න ගියා. ඊළඟට බුදුහාම මට හරියම දුකයි. මට දිසාවන් පේන්නේ නැහැ කියලා. අපි කියන අර උතුරු දකුණ පේන්නේ නැහැ කියලා. ඒ කතාව මෙහෙම කියන සරියුත් හාමුදුරුවන්ට. මේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාම මට දිසාවන් පේන්නේ නැහැ. ඒ තරම් මට සංවේගයක්. මට දුකක් කියලා. බුදුහාම දේශනා කරනවා ආනන්ද මම කියලා තියෙනවා නේද ප්‍රිය විප්‍රයෝගයේ සිද්ධ වෙනවා කියලා. සියලුම ප්‍රියමනාපයෙන් වෙන් වෙලා සිද්ධ වෙන බව මම කොච්චරනම් ඔබට දේශනාවලදී කියලා තියෙද? ඇයි හිතාදාගන්න බැරි? ස්වාමීනි මම මේක දන්නවා දැනගත්තත් මේ සරුත් මාහිමියන් වහන්සේගේ ළඟ තිබිච්ච ගුණය නිසා මට මේක දරාගන්න බෑ කියලා. මේ ගුණවත්කම නිසා කියලා. බුදුහාම දේශනා කරන ආනන්ද සාරිපුත්ත මොග්ගල්ලාන කෙරෙහිවත් යැපෙන්න එපා. ධර්මයේ මත පිහිටලින්න. සතිපට්ඨානයේ මත පිහිටලින්න. සතිපට්ඨානයේ හැර වෙන කිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නැහැ කියලා. අවසාන වශයෙන් පින්නතුනේ අපි බුදුහාඳුරු කෙරෙහිවත් බුදුහාඳුරන්ගේ ශාරීරිය මතවත් සරුත් මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලාගේ ශාරීරිය මතවත් අපි යැපෙන්නේ නැතුව අපි සම්පූර්ණයෙන්ම ධහම මත ඩිපෙන්ඩ් වෙන අය වටපත් වෙන්නට ඕන. අන්න ඒකයි බුදුහාඳුරගෙන සාසනය. ඒ මට්ටමට අපේ හිත දිනු වෙන්නට ඕන. එහෙනම් ඉතින් අනිත් දැන් අපි අසුරු කරන්න යගෙන අමුතෙන් කියන්න දෙයක් නෑ නේද? දරුවෝ ගැන, ඥාතීන් ගැන, දේපල ගැන අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දිනන්නේ. ඒ යගේ යුතුකම් ටික කරන්න පින්නතුනේ. නමුත් ඒයට අපට උදව් කරන්න බැරි වෙලා කෙනා පින්නතුනේ. අපි ණයටවල එක්තැන් වෙච්ච මොහොතේ එතෙන් මෙතන අපි දරුවෝ ටික ඔක්කොම වෛද්‍යවරු උනත් ඒ දරුවන්ටවත් උදව් කරන්න බෑ ඊට පස්සේ. ඒ ඇවිල්ලා වටේ ඉඳන් බලන් ඉන්න කිවිතරයි කරන්න බලන්න. ඒ නිසා අපි තනි වෙන වෙලාවක් එනවා. බාහිර කිසිම කෙනෙකුට උදව්වක් කරන්න බැරි අවස්ථාවක් එනවා අපේ ජීවිතේ. හැබැයි වෙලාවෙත් අපිත් එක්ක එක කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. කවුද? අපේ හුස්ම ටික අපිත් එක්ක ඉන්නවා. අන්න ඒ හුස්මට ආනාපාන සතිය පුහුණු කළ තිබ්බනම් අන්න එදාට පින්නතුනේ තමන්ට මුළු ලෝකයක් ඉන්නවා වගේ. මුළු ලෝකෙම ඇයි දරුවන් වගේ එදාට ඔබට තේනේ ඔබ ආනාපාන සතිය පුහුණු කළ තිබ්බදී. ඔබ සෝ සතෝ වාස සති පස් සතෝ පස් සති ඉඳලා අනිච්ඡානුපස්සී විහෙරති අසසී සාමිදි සික්කති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියන මෙන්න මේ ආනාපාන සති අවසාන අංග හතර තමයි ඔබේ ජීවිතයේ රැව් පිළි රැව් දෙන්න පිනතුනි. මේක තමයි මල බෙරහඬ මගුල් බෙර වාදනයක් බවට පත් කරන අමා බෙරේ බවට පත් වෙන බිමට. එදාට ඔබට ඔබේ මලගෙදරක් නෙවෙයි පින්නතුනි. එදාට ඔබේ මලගෙදර මගුල් ගෙදරක්. බුදුරජාණන් වහන්සේගේ පිරුණ පෑම මංගල්‍ය දවමංගල්‍යද? මංගල්‍ය කාරණේ ත්‍රිවිධ මංගල්‍යය. වෙස්සකේකට අපි සමරන්නේ ත්‍රිවිධ මංගල්‍යය. බුදුරජාණන් වහන්සේගේ මරණය අවමංගල්‍යයක් නෙවෙයි පින්නතුනි, මංගල්‍යයක් ඒක. අපිට නම් අවමංගල්‍යයක් තමයි. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට මංගල්‍යයක් වුණා. සැබෑ බෞද්ධ ශ්‍රාවකයාගේ මරණය සැබවින පින්නතුනි මලගයක් නෙවෙයි. ඒක මගුල් බෙදරක් වෙන්නට ඕන. එක්කෝ ඒක නැත්නම් මීට වඩා සුගතියේ තැනක හිත පිහිටලා තියෙන්නට ඕන. එහෙම නැත්නම් ඒ දෙනාගේ සංසාර ගමන ජීවිතය සම්පූර්ණයෙන්ම නිවාඩපත් කරන මේක පරිනිර්වාණයක් වෙන්නට ඕන පිණිසනි. අනුපදිසේස පරිනිර්වාණයක් වෙන්නට ඕන මේක. එහෙම වෙන පුළුවන්කම තියෙන්නේ. අපි මෙන්න මේ සම්මා සතිය පුහුණු කරලා ඒ අතරත් විශේෂයෙන්ම ආනාපාන සතිය අපේ සැබෑ මිතුරා කියන විශ්වාසයෙන් දවසට එක විනාඩි භාගේ ගානේ හරි පින්නතුනේ ආනාපාන සතිය පටන් ගන්න. කාලයක් ඇදි මේක ජීවිතේ තමන්ගේ හොබි එක බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතේ විනෝදාංශය බවට පත් වෙන්නේ ආනාපාන සතිය භාවනා බවට පත් වෙනවා. ඒක එකපාරම වෙන්න පුළුවන්. එහෙනම් ටිකක් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය, ධම්මානුස්සති භාවනාව මේ ආදී භාවනා ක්‍රම ටික ටික හුරු කරලා ටිකෙන් ටික හරි පින්නතුනේ ආනාපාන සතියට එන උත්සාහ කරන්න. ඔබ මුළු ජීවිත කාලයක්ම කළේ ඔබේ ජීවිතයට වටිනාකම ලබා දීම. ඔබ කුඩා කාලේ ඉගෙන ගත්තේ, උපාධි ගත්තේ, රැකියාවල ගත්තේ, ඉපදිච්ච රටේ ඉඳලා මුළු දවසක් ගුවනේ ඇවිල්ලා දුරම ඩෙස්ටිනේෂන් එකට ආවනේ, දුරම රටට ආවා. ඒ ආවේ පින්නතුනි ජීවිතේට වටිනාකමක් ලබා දෙන්න. හැබැයි මේ කොයි වටිනාකමක් ලබා දුන්නත් පින්නතුනි ඔබ මිය ගිහිල්ලා පැය ගාණක් යනකොට ඔබ මිය ගියේ හවස 6ට නම් අඩු ගානේ හෙට උදේ වෙනකන්වත් ඔබේ දරුවෝ ටික ඔබ හදපු ගෙදර ඔබ තියාගන්න. රැ 10ට ගෙදර මිය ගියත් මිය ගිය බව දැනගත්තොත් ඔබ ගෙදර තියන්නේ නැහැ. දැන නොගත්තොත් ඉතින් ප්‍රියගේ උදේ වෙනකන් ඉන්න පුළුවන්. දැනගත්තොත් ගත්තු ගමම්ම යවුවා. කාට දොස් කියන දෙයක් නැහැ පින්නතර. ඔබත් එහෙමයි කියන්නේ මිය ගියත් ඔබත් එහෙමයි කරන්නේ. එහෙනම් බලන්න අපේ ජීවිතයට කොයිතරම් වටිනාකමක් අපි ලබා දීලාද කියලා. අපේ ජීවිතේට වටිනාකම කියන්නේ පින්නතුනේ මේ ශරීරයට ලබා දෙන වටිනාකම නෙවෙයි. අපේ ජීවිතේට වටිනාකම කියලා කියන්නේ අපේ මනසට ලබා දෙන වටිනාකම. අපේ හිතට සතිමත් බව සහ ප්‍රඥාව කියන මෙන්න මේ චෛතසික දෙක එකතු කිරීම. අපේ ජීවිතේට සෝබන චෛතසික ටික එකතු කිරීම. Beautiful mental formations. අන්නේ සම්මා සතියෝස්සේ සම්මා සමාධිය ලබා ගත්තොත් ආරස්සංග මාර්ගයේ මේ අංග ටික ක්‍රියාත්මක වෙන අවස්ථාව අපේ වැඩිපුරම කුසල චේතසික කුසල චෛතසික සිතේ ක්‍රියාත්මක වන අවස්ථාව. මෙන්න මේක තමයි ජීවිතයට ඉහළම වටිනාකම ලබා දෙන ක්‍රමය. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයන්ග ටික එක ලයින් එකකට එන මාර්ගඥාන අවස්ථාව. ඒ ප්‍රතිඵල විදිහට ඵලයටපත් වෙනවා. වැඩිම කුසල කැසික ටික එක විට ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙන අවස්ථාව. අන්‍ය අවස්ථාව තමයි ජීවිතයේ ඉහළම වටිනාකම ලබා දෙන අවස්ථාව. අන්‍ය අවස්ථාව තමයි අපි වැඩිපුරම සතුටින් ඉන්න අවස්ථාව. ඒ නිසා පින්නතුනි සතුටේ ලබන්න පුළුවන් උපරිම අපි ලබා ගන්නට ඕන. අපට පොඩ්ඩක්වත් දුක් විඳින්න නෙවෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගෙන් ලෝකෙ පහළ වෙන්නේ. අපට විඳින තියෙන සියලුම දුක් ටික බුදුහාඳුරන් අප වෙනුවෙන් විඳලා තියෙනවා. යම් කිසි දුකක් අපි විඳිනවා නම් ඒක අපේ වරදින් වෙන්නේ. අපට සියලුම දුක් වලින් නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක පොඩ්ඩක් දුක් වෙන දෙයක් නෑ පින්නතුනි අපට. අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගියා කියලා හෝ අපේ රූපේ වෙනස් වුණා කියලා හෝ අපිට ලෙඩක් හැදුණා කියලා හෝ මේ කිසිම දෙයකදී වැඩිමනොත් අපට කායික වේදනාවක් ඇති වුණොතින් ඒවලට දුකක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඇති වෙන දෙයක්. නමුත් මානසික දුක් ඇති වෙන කිසිම දෙයක් අපට බුදුහාමුදුරු ඉතිරි කළ දෙල නැහැ පිනතු. ඒ සියලුම දුක් වලින් නිදහස් වෙනේදී ධර්මයේ තුල ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ මාර්ගය තමයි ආරසංගික මාර්ගය. ඒ මාර්ගයේ ප්‍රධානතම මනුසාසනය තමයි සතිය දින පිළිම සතිමත් බව සතිපට්ඨානය. අන්නේ සතිපට්ඨානේ කාතකෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට සතර සතිපට්ඨානය පුහුණු කරන්න පුළුවන් අපේ ජීවිතයේ සියලු මංග ටික ආවරණය වෙන විදිහට. ඒක කාලයක් කරලා යනකොට අපට අහු වෙනවා ඊට පස්සේ සියලුම කුසලයිසික එක ලයින් එකකට තියලා එක විදිහට ප්‍රැක්ටිස් කරන ක්‍රමයක්. ඒ තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම් හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න ඒකම ධමයක් තියෙනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. මොකද ඒ කාරණේ ආනාපාන සතිය නැමැති එකම කාරණේ වඩනකොට කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සති ධම්ම විචය විරිය පීති පංචස්කන්ධ සමාධි උපේක්ඛා කියන සත්‍යබෝධංග වැඩෙනවා. සත්‍යබෝධංග වැඩෙනකොට විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වෙනවා. එනතුනි ආනාපාන සතිය අංග 16ක් යටතේ වැඩෙන ක්‍රමයක් තියෙනවා. කායනපස්සනාවට 14යි, වේදනපස්සනාවට 14යි, චිත්තානපස්සනාවට 14යි, ධම්මානපස්සනාවට 14යි. ඒ ටික වඩාගෙන ගිහිලා අවසානයේදී අනිච්චානුපස්සී විහෙරති අස්සසි සාමිති සික්කති, විරාගානුපස්සී අස්සසි සාමිති සික්කති, නිරෝධානුපස්සී අස්සසි සාමිති සික්කති, පටිනිස්සග්ගානුපස්සී අස්සසි සාමිති සික්කති කියන මෙන්න මේ දහම් මගට පිනුතුනි අපි ටිකෙන් ටික අවතීර්ණ වෙනවා. පිනුතුනි ටිකෙන් ටික මෙන්න මෙතෙන්ට එන උත්සාහ කරන අපිට කරන්න බැරි නේ අපිට පුළුවන් කරන්න. ටිකෙන් ටික හරි දවසට තත්පර 10 ගානේ හරි වැඩි කරන්න පිනුතුනි මේක. එන්න එන්නම තමන්ගේ ජීවිතයේ වේගයෙන් සතුට වැඩි වෙන ආකාරය තමන්ටම දැක ගන්න පුළුවන්. එන්න එන්නම තමන් දුක් පීඩාවලින් නිදහස් වන ආකාරය තමට දැක ගන්න පුළුවන්. එන්න එන්නම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික තමන්ට දවසට වැඩිම වාර ගාණයක් මතක් වෙන අවස්ථාවකට පත් වෙනවා. මතක් වෙන කියන්නේ ඇත්තනම් පිනතුනි තමන්ගේ හුස්ම ගැනීමත් එක්ක එකටම මේ අංගාට සක්‍රියව සම්බන්ධ වෙන මට්ටමක් එනවා. දැනට ඔබට දවසට වැඩිපුර මතක් කරන දේවල් ටිකක් තියෙනවා නම් අන්නේ සියයට වඩා ඉහළම තැනකට මෙන්න මේ ආරෂ්ඨංග මාර්ගය අංග ටික එන දවසක් එනවා. ඒක පින්නතුනේ අවංකව දහමට බැසගත්තොත් ඉතාම ඉක්මනින් එනවා මේක. අර උග්ගගෘහපතිය සඳහන් කරනවා උග්ගසෝත්‍රේ ඔබ ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට ඔහු උද්‍යානයක විනෝද වෙමින් වුණේ නන්දන කියන උයන. නන්දන උයනේ විනෝද වෙමින් මත්පැන් පානය කරමින් සිටිය කෙනා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන්ම මත් මත හිඳිලා ගියා කියලා. ඒ මට්ටමේ සිටිය කෙනෙක් මේ ධර්මය අහනකොටම චතුරාර්ය සත්‍ය තේරුණා කියලා. ඒ දහම අහනකොටම අර බ්‍රහ්මචර්යාව රකින්න ඕන කියන එකටත් පත් වුණා කියලා. ඒ වෙරිමතින් නෙවෙයි පින්නතුනේ. එතකොට වෙරි හිඳලා කෙනෙකුට හිතෙන පුළුවන් වෙරිමතින් ඉන්නකොට බ්‍රහ්මචර්යාව රකින්න කියලා පොරොන්දු වුණාද කියලා හිතේ නේද? එහෙම කියන අය ආවට පස්සේ වෙරි හිඳුනට පස්සේ කියන්නේ නැහැ නේද නේද? මොහු මුලින්ම මුල්ම කාර්යය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම වෙරිමත හිඳුණ කියලා. දෙවෙනි කාරණේ විදිහට තමයි බ්‍රහ්මචාරියව ආරක්ෂා කරනවා කියලා කියන්නේ. බ්‍රහ්මචාරියව ආරක්ෂා කරනවා කියලා ඉවර වෙලා ඊට පස්සේ වෙරිමත හිඳුණා කියලා නෙමෙයි තියෙන්නේ. හොඳට සූත්‍රය කියවන බලන්න. නැත්තම් වරදා තේරුම් ගනියද දැන් මිට. ඔහු එතනින් මේක අවසන් කළා. ආයෝට කවදාවත් ඒ සඳහා උමනාවක් ඇති වුණේ නැහැ. ඒ තරම පිනතුනි ඉහළම තැනකින් දහමට පිවිසෙනවා අච්චර ඕලාරික මට්ටමේ හිටිය කෙනෙකුට වුණත් ඔහුගේ සසර පින්වන්ත බව බලපාලා හේතු සම්පත්තියකට බලපාලා මේ ඉතාම සුළු මොහොතකින් වෙච්ච ආධ්‍යාත්මික පරිවර්තනය බලන්න පිනතු. ඒ තරක් නෙවෙයි ඔහු කියනවා ඔහුත් එක දෙවිවරු වෙලා කතා කරනවා කියලා. ඔහුගෙන දෙවිවරු වෙලා කතා කරා කියලා මට නම් ගානක්වත් නැහැ කියලා. මට කිසිම වෙනසක් නැහැ කියලා දේවරයල මාත් එක්ක කතා කරා කියලා. දැන් අපිට කතා කරන්න ඕනේ දේවතෛලියක් පේනොත්. පේනොත් ඇති අනිත්‍යයට කණක් ඇහෙන්නේ නැහැ ඊට පස්සේ. අර විතර කියලා. කැමරාව වැරදින හරි එළියක් වැටුනොත් ඇති ඉතින්. අවුරුදු ගානක් කතා කරන්නේ නැති. සෝෂල් මීඩියා වල දාන. මෙයා කියනවා දේවරයල මාත් එක්ක සජීව කතා කරනවා. කතා කරාට මට ගානක්වත් නැහැ මේ දෙවරු කතා කරනවා කියලා. මේ ආරි ශ්‍රාවකය කියලා තියෙන ලක්ෂණේ පිනතු මේව දැනගන්න. අපේ කොයිතරම්නම් ඕලාරික දේවල් ජීවිතේ මගහැරෙනවද මේ ධර්මයට එමත් එක්ක. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට නිර්මාණය වුණත් මාරයට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපයක් මවාගෙන අපි ඉදිරියේ පිණිසිටින්න. රහතන් වහන්සේ කෙනෙක් විදිහට පුළුවන් මාරයට වෙල පිණි සිටින්න. එදා බුදුරජාණන් වහන්සේගේ කාලය වගේ සිද්ධින් වෙලා තියෙනවා. නමුත් ධම්මකට ආපු කෙනෙකුට මාගෙන ආපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ආවත් ඔහුට ඒක ගෞරවයෙන් පිණිස හේතු වෙනවා. හැබැයි ඔහු ඊට වඩා ඉහළ තැනකින් බුදුරජාණන් වහන්සේ තමගේ හදවතේ තියාගෙන පින්නතනි මොහුගේ ජීවිතයේ සිදුවේ චාස්‍යවත් කාරණා. මේ වගේ කාරණා ගානක් කියනවා. සූත්‍රේ වෙලාවක හාමුදුරන්ගෙන් බණකට ආරාධනා කරන්නේ බණ කියන්නේ කියලා සූත්‍රේ. ওই වගේ ලස්සන කරුණ වලට ඔහුගේ ජීවිතේ කියනවා. පින්නතනි මේ අපේ ජීවිතවල පරිවර්තනය. අපි බාහිර දේවල්ට වටිනාකම් පනවන්න යන්නේ පින්නතනි මේ ධර්මයේ තියෙන වටිනාකම අපට නොදැනෙච්ච හින්දා. ධර්මයේ වටිනාකම අපට තේරුණා නම් අපට බාහිර කිසිම දෙයක් වෙන තුන එච්චර වටින්නේ නැහැ. මොකද ඒ ධම අපේ ජීවිතයත් එක්කට සම්බන්ධ වෙච්ච දෙයක්. අපට ජීවිතයේ ධර්මයේ වටිනාකම අඩුවක් වෙලා නම් ඒකට හේතුව මොකද්ද? ධර්මයේ එක පැත්තක අපි අනිත් පැත්තේ මේ ඉන්නේ. අපි ධර්මයෙන් දන්නවා. ධර්මඥාන අඩුවක් නෙමෙයි මේ පිනතුනේ තියෙන්නේ. ධර්මයේ ටික දන්නම එක පැත්තක තියෙන්නේ. ඒක පොයට සමාදන් වෙන්නේ. ඒක පන්සලේදී අහන්නේ ගෙදර ආවට පස්සේ අපි සාමාන්‍ය වැඩ. මේකයි අපට වැරදිච්ච කාරණේ. පින්නතුනි අපට gedara ජීවිතයයි ධර්මානුකූල ජීවිතය දෙකක් වෙන්න බෑ පින්නතුනි. අපි gedara ඉඳගෙනත් ගිහි පින්නතුනි හැටියට ඔබට ස්වාමි බහරයන්ගේ එකට මේ ධර්ම පිළිපදින්න පුළුවන්. එදා සුප්පාවාසා දේවිය තමන්ගේ කුසේ දරුවෙක් ඉන්න කාලේ ඒ වේදනාව නැති කරගත්තේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. ධර්ම මෙනෙහි කර කර ඒක කළේ. දරුව හදද්දී තමනුත් මාර්ගවලට පත් වෙලා දරුවනොත් මාර්ගවලට ළමන්නයි දරුවන්ටත් මාර්ගවල ළමයි දෙන්නයි කටයුතු කරන්නේ. දරුව ටිකක් පන්සල් එක්කන් එනවා. දැන් බලන්න මේ රටකදී මෙහි ඉපදිච්ච කෙනෙක් බණහනකොට තමගේ ළමයාත් ළඟින් තියාගන්නේ. සූම් එකේ වැඩසටහනක් යනවනම් භාවනාවක් යනවනම් සමහර ගැහැණුවයි නෙමෙයි පිරිමයයි තමන්ගේ දරුවා තමන්ගේ උගුලේ උඩ තියාගෙන යත් භාවනා කරනවා. අපි ඇගේ මේ ක්‍රමේ නැහැ. අනේ දරුවන්ට කරදරයක්. පන්සල එක්කන් එන හොඳ නැහැ. පාඩම් වලට පරක්කු වෙයි. බාධා වෙයි එහෙම කියලා අපි හිතන් ඉන්නේ නේ. පින්නතුනේ ඇත්තටම දරුවන්ට ආදරේ නම් හැම වෙලාවෙම තමා දහම් රකින්න වෙලාවේදී උපරිම ලෙස බලන්න දරුවා තමන්ගේ ළඟම තියාගන්න. භාවනා කරන වෙලාවෙත් පුළුවන් නම් තමාගේ අත දරුවා හෝ කමන්නේ උපලේ තියාගෙන භාවනා කරන්න පිළිතුරු. දරුවට ලොකු ආශිර්වාදයක. දරුවෝ තමාගේ උපලේ නිදි කරවගෙන හරි තමාගේ දරුවගේ ඔළුව තමාගේ උපලේ තියාගෙන හරි තමා භාවනා කරනකොට දරුවට ඒක ලොකු ආශිර්වාදයක්. දරුවෝ නිදාගත්තත් කමන්නේ. පින්නතුනි දහමට ආපුවා එහෙම කළා තියෙන අතීතේ. ඒ නිසා ඒ තරම් වටිනා දෙයක් අපට මේ ලැබුණේ මුළු තුන් ලෝකයේ වටිනාම දේ පින්නතුනි. මේ අවස්ථාව ලබන්න අපි කල්ප ගානක් පසුක ලැබිලා තියෙනවා. අතීතයේ ලක්ෂ ගණන් බුදුරු පහළ වෙච්ච කාලවල දැම්මිට අපි අපායේ ඉඳලා තියෙනවා. අපි අස්කන්නාසාදී විකල වෙල මන්දබුද්ධි කරගෙන හිටින් ඉඳලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම පසුකල්ලා මේ සද්ධර්මයක් සුගතියක් ශර සම්පන්නියක් මේ සියල්ලක් මේකට මොන ගැහිච්ච අවස්ථාවක් පින්නතුනේ හිතා ගන්නවත් බැරි දුර්ලභ අවස්ථාවක් මේක. ඒ නිසා මේ අවස්ථාව පොඩ්ඩක්වත් මගහරින්න දෙන්න බෑ පින්නතුනේ. Taman දැනට කන්නේ වැඩ ටික ඔක්කොම කරන්න, එකක් සැවැර ටික කරන්න, දරුවන්ගේ වැඩ කරන්න, උපාධියක් ගන්නව නම් ඒවත් කරන්න, ගෙදර හදනවත් කරන්න, යුතුයකම් කරන්න, කන්න ගමන් ධර්මය පුහුණු කිරීම තමන්ගේ ජීවිතයේ ඉහළම තැනින් තියාගන්න. ඒ කියන්නේ තමන් සතුට විඳින ක්‍රමයේ දුකෙන් නිදහස් වන මාවත තමන්ගේ ජීවිතයේ ඉහළම තැනින් තියාගත්තා කියන එකයි කියන්නේ. තමන්ගේ ජීවිතයට ඉහළම වටිනාකම ලබා දෙන දේ තමා ජීවිතේ තියාගෙන ඉන්න. ඒ නිසා පින්නතුනි මේ ධම්මගේ යනකොට මෙන්න මේ ආරසණිය මාර්ගයේ ගමන් කරලා අපේ ඉහළම පුහුණුව බඩපත් වෙන්නේ සමත විදර්ශනා කියන කාරණා දෙක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ ධම්මා අභිඤ්ඤා භවේ ධම්මා. නුවණැති කෙනෙක් විසින් තමාගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් පුහුණු කරන්න තියෙනවා නම් තමන්ට තියෙන ඉහළම පුහුණුව තමයි මොකද්ද? සමත විදර්ශනා දෙක. දවසට තමන් මෛත්‍රී භාවනාවට ආනාපානසති භාවනාවටත් තමන් කොච්චර වෙන් කළා තියනවද? ඒක සමානයි ඔබ ඔබට ආදරය කිරීම. ඔබ ඇත්තටම ඔබට ආදරය කරන කෙනෙක්ද කියලා බලන්න මෙන්න මෙතන. එක පැත්තකින් පංචශීලය ආරක්ෂා කරන්න, අනිත් පැත්තෙන් මෛත්‍රිය භාවනාව හෝ ඊට අදාළ සමත භාවනාවක් සඳහා දවසට කොච්චර කාලයක් ගත කරනවද? අනිත් දේ තමයි ආනාපාන සතිය පදනම් කරගත්තු විදර්ශනා භාවනාව. අද ඔබට අඩුවක් තියෙන පුළුවන් වෙනුත් මේ කමන්නේ. හැබැයි ඉක්මනින්ම තමන්ගේ ජීවිතයට මේක එකතු කරගන්න. අපි කවුරුවත් ප්‍රමාද නැහැ. කවුරුවත් හිතන්නේ නැපා මට දැන් වයසයි මම ප්‍රමාදයි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 80දී මහණ වෙච්ච ඈත් හිටියා. අවුරුදු 100දී මහණ වෙච්ච ඈත් හිටියා. අවුරුදු 120 දී මහණෙක් ඇවිල්ලා. එහෙනම් ඔබට කියන්න පුළුවන් ද ඔබ වයසයි කියලා? අවුරුදු 120 දී මහණෙක් රාධාම දුරසෝනා මෙහෙණිය අවුරුදු 120 දී රහතන වෙන්නද? 120 දී මහණ වෙලා ඇවිදින්න පණ නැහැ. ගස්වල පහළ දෙමි චතු අල්ලගෙන රැයට සක්මන් කර කර ගිහිල්ලා භාවනා කළ රහත් වුණා. එහෙම ශාසනයක් මේක. ඒ නිසා අපට පුළුවන් අපි කවුරුවත් ප්‍රමාද නැහැ. අපට එකම දෙයයි අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ හැසිරෙනකොට අපි කරන අනිත් සීලම දේවල්ට වඩා ඉක්මනින් ජීවිතේ සතුට වැඩි වෙනවා කියන විශ්වාසය විතරයි ඕන. අපි කරන අනිත් හැම දෙයකටම වඩා ඉක්මනින්ම රිසල්ට් එක ලැබෙනවා කියන විශ්වාසය විතරයි ඕනේ. වෙන මොකුත් ඕනේ නැහැ. අද අපිට පින්න තුනේ ධර්මඥානෙ අඩුවක් නැහැ. බණහනේ අඩුවකුත් නැහැ. අඩුව තියෙන මොකද්ද? අඩුව තියෙන මෙන්න මේ රිසල්ට් එක ගැන තියෙන කන්ෆිඩන්ස් එකේ අඩුව තියෙන. අපි ජීවිතේ යමක් සතුට ලැබීම සඳහා කරනවා නම් අන්නේ කන්න දේවල් අතුරින් ධර්මයේ පුහුණු කිරීම සමත විදර්ශනා දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කිරීම තමයි ජීවිතේ ඉක්මනින්ම සතුට ලැබෙන ක්‍රමය කියන එක පිළිබඳව තියෙන විශ්වාසය. මෙච්චර වුණේ පිනතු. මේ විශ්වාසය තිබ්බා කියලා කියන්නේ තමා දවසට වැඩිපුර කාලයක් මේ ධර්ම සඳහා කැප කරනවා. ඒක කරන්නේ අනිත් දේවල් නොකර නෙවෙයි, වර්ධවා තේරුම් ගන්න එපා. අනිත් වැඩ කරන ගමන්ම තමයි මේක කරන්නේ. ඒ නිසා gedare වැඩවලට බාධා වුණා කියලා කියන්න බෑ මොකද? නෝනට මාත්‍රි දොස් කියන්නේ බෑ. වෙනදට දා සන්තෝෂේ වෙනදට වඩා හොඳට වැඩපල කරනවා කියලා. එයන් බලය මොකද මේ ප්‍රැක්ටිස් කරන්න කියලා? එයා තාල සමට ෆලෝ කරන්න පුළුවන්. හොඳයි වෙන තැන අද ධර්මයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙච්ච මූලික කරුණු ටික මේ ටික. පිනතුන ප්‍රශ්න තියෙනම් අහන්න පුළුවන්. ඔව් අහන්න. පරමෝමේ ගෝහන්සේ මුලදෙල සමනන් කරලා දානෙ ගැන. දානෙ සම්පූර්ණ වෙන්න අවශ්‍ය කාරණා කීපයක්. ඒක වන්දරනේ මේ දානෙ දෙන කියන ලබන කෙනා ඉතාම වැදගත් ප්‍රශ්නයක් සහ අපි ඉතාම ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයකුත් තියෙනවා ඊත් එක්කම. බුදුරජාණන් වහන්සේ දානේ ආකාර දෙකකට දේශනා කළා. එකක් තමයි ලෞකික ජීවිතයේදී අපට වැඩිපුරම ආනිසංස ලබා දෙන විදිහට දේශනා කළා. දැන් දක්ෂිණ විභංග සූත්‍රවලදී යෝ සීලවා සීලවන්තේ සුදදාති දානං ධම්මේන ලද්දං උපසනචිත්තං ආදි වශයෙන් දේශනා කරනවා. දන් දෙන දායකයන් සිල්වන්තව, ලබන කෙනා සිල්වන්ත කෙනෙක්, දෙන දානයන් ධාර්මිකව දෙයක්, ශ්‍රද්ධාවෙන් දෙන එතකොට ආනිසංස වැඩි කියලා. එහෙම බුදුහම දේශනා කළ කින දක්ෂිණ විභංග ආදි සූත්‍රවල ඉතාම පැහැදිලිව දේශනා කරන එක හරි. ඒ දේශනා කරන්නේ අපි ආධ්‍යාත්මිකව යම් කිසි දුරක් යනකම් පින්නතුනේ. සෝතාපන්න භව වැනි ආධ්‍යාත්මික ස්තරයක් ළඟට යනකම් විතරයි අපේ මේ ප්‍රාර්ථනාව තියෙන්නේ, මේ අපේක්ෂාව තියෙන්නේ. එතන පසු කරාට පස්සේ ලබන කෙනාගේ සීලය නෙමෙයි බලන්නේ, ලබන කෙනාගේ අවශ්‍යතාවය. බෝසත් උතුමේ පාරමිතා පුරන්නේ කොහොමද? බොහෝ විට දුස්සීලය ළඟදී පාරමිතා පුරන්නේ. සිල්වන්තය හොයාගෙන ගිහිලා පාරමිතා පුරන්න උනා නම් ගෞතම බුදුරජාණන් වහන්සේ නම් තාමත් පෙරම් පුරපුර ඉන්නවා. ජෝජක බමුණාට දරුවන් දන් දුන්නේ උ සිල්වන්ත කෙනෙක් නෙවෙයි. බැරි වූ අවශ්‍යතාවයේ ආධ්‍යාත්මික වශයෙන් ගිහිලා ආධ්‍යාත්මික වශයෙන් ගිහිලා යන කෙනා බලන්නේ ලබන කෙනාගේ ගුණය නෙවෙයි, ලබන කෙනාගේ අවශ්‍යතාවය. හොඳම උදාහරණය උග්ග සූත්‍රයමයි. ඔබ සූත්‍රයක කාරණයක් තියෙනවා විජීවිතයේ සුවිශේෂ කාරණා වලින් එක කාරණයක්. මොකක්ද මේක? හොඳට තේරුම් ගන්න මේ කාරණය. හොඳට හම් ගන්න දෙන්න. ඔහු හෙට වෙන දවසේ ගෙදර දානේ දෙනවා නම් අද වෙන දවසේ රාත්‍රී දෙවිවරු වැවිලා රාත්‍රියේ උඩ කියනවා හෙට දානට එන හාමුදුරු ගැන. මොකද කියන්නේ? අහවල් ස්වාමීන් වහන්සේ උපතෝ භාග විමුක්ත කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්. අහවල් රහතන් වහන්සේ පඤ්ඤා විමුක්ත කෙනෙක්, විදර්ශනාවෙන් රහත් වෙච්ච කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමි කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සකදාගාමි කෙනෙක්. මේ මම ඊට ළඟ යන වචන වලින් මේ කියන්නේ වෙන වචන තියෙන ත්‍රිපිටකේ කාය සක්ටි දිට්ඨපතාදි වචන තියෙනවා. ඔබට එක විට තේරෙන්නේ නැති හින්දා මම ඊට සමාන ආසන්න වචන වලින් මේ කියන්නේ. අහවල් ස්වාමීන් වහන්සේ සකදාගාමි කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සෝතපන කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ ධම්මනසාරී කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සද්ධානසාරී කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සීලවා කල්‍යාණ ධම්ම කෙනෙක්. නැත්තම් කල්‍යාණ සීලවන්ත කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ පුතග්ඥාන දුස්සීල කෙනෙක්. හෙට දවසේ පින්ඩපාතේ මගේ ගෙදර හාමුදුරුවෝ දාන්න එනකොට මම ඔක්කොම අයි ගැන විස්තර මං දන්නවා. කවුද සිල්වන්ත, කවුද දුස්සීල, කවුද මාර්ගඵල ලැබලා තියෙන්නේ, මාර්ගඵල වෙනස ඔක්කොම මං දන්න හිටෙයි. හැබැයි මං දානේ බෙදනකොට කිසිම වෙනසක් නැතුව කාට සමාන දාන බෙදනවා කියේ. මේ කවුද? යෝග කියන්නේ කවුද මිනි? ඔබ බ්‍රහ්මචර්යාගේ අවසාන ලක්ෂණ හො කියනවා. බුදුරජාණන් වහන්සේට කලින් මා මිය ගියෝති. එදානේ බුදුරජාණන් වහන්සේ මා ගැන විස්තරයක් කරනවා. මොකද විස්තරය? භික්ෂු සංඝයා රැස්කල විශේෂ ප්‍රකාශයක් කරන මං ගැන. මහණෙනි, අද මිය ගිහිල්ලා ඉන්න කෙනා නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියලා. කවුද මේ? මේ අනාගාමි කෙනෙක්. මේ අනාගාමි කෙනා දන් දෙන්නේ කොහොමද? මූණ බලන්නේ නෙවෙයි, පාත්‍ර දිහා බලයි. මම හිතන්නේ මීට වඩා කියන්න අවශ්‍ය නැහැ. නමුත් එතෙන්ට එනකන් අපි සසර ගමනක් යන හැටියට බුදුහමෝ අගය කළා තියෙන සිල්වන්තයට දෙන්න කියලා. ඒක අපිට වැඩිපුර ආනිසංස ලැබෙන හේතුවක්. හැබැයි අපි යම් කිසි ආධ්‍යාත්මික ඉස්තරයන් පසු කළ ගියාට පස්සේ අපි ඒ ගුණය හොයන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා ලොකු දහමක් අපි ඊට ලැබිලා තියෙන්නේ. තමන් අර දෙන දේ මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ දැන් ඔහුට ඒ දෙන දේ සුගතිගාමි වෙන තරම් දෙයක් ඔහුට ඉතුරු වෙලා නැහැ. අන්න එහෙම දෙයක් ඉතුරු නොවෙච්ච කෙනෙක් නම් දීලා සිල්වන්තයෝ හොයාගෙන ගිහලා දුන්නට කමන්නේ නැහැ. ඔහුට ඒකෙන් ඉහළ තැනකට යන හේතුවක් වෙනවා. හැබැයි මේ සකදාගාමි බව ඉක්මවීමත් එක්කම ඔහුට ඒ දෙන දේ මතින් ඔහුගේ පරලෝ ජීවිතය තීරණය කරන්නේ නැහැ. ඔහුට ඒක බලපෑමක් වෙන ඔහුගේ ඊළඟ ජීවිතේට. හැබැයි එතෙන්ට එනකන් අපට සිල්වන්තයෝ වැඩිපුර දීලා තියෙන එක ඔබට වාසියක්. ඔබට සුගතියව දෙනකොට ඉහළ මානසික ලැබෙන එක හේතුවක් වෙනවා. ඒ නිසා ඒ මට්ටමේදී බැලුවට කමක් නැහැ. ඒ මට්ටමේදී සිල්වන්තයෝ දෙන එක හොඳයි. ඒක බුදුදහමේ අගය කළා තියෙනවා. දුස්සීලයන් 1000කට දෙනවට වඩා එක සිල්වන්ත කෙනෙකුට තෙරුවන් සරණ ගියම ගෙනුර දෙන එකේ ආනිසංස වැඩි කියලා දේශනා කළා තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න ඕන. ඒක තමයි බුද්ධ අවවාදේ. නමුත් ඒක යම් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මන ගියාට පස්සේ ඒක බලන්න. විශේෂයෙන් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන්ලා හැම වෙලාවෙම සීල තුන් බලලා නැහැ. බලන්න අවශ්‍යතාවය. අපි ආනාපාන සති භාවනා වැඩවල වහන්සේගේ ඒ මාර්ගයේ ගිහිල්ලා සත්‍යබුද්ධයන්ගේ පස්සේ වහන්සේ දැන් වැඩුවට පස්සේ වහන්සේ කියන විද්‍යා විමුක්ති ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් තව පොඩ්ඩක් විස්තරයක් කරනවා. විද්‍යාව කියන්නේ දැනුම කියන එක. අර තමා කලින් අසා දැනගෙන තියෙච්ච දහම නැවත තමන්ට ප්‍රකට වෙන අවස්ථාව. විමුක්තිය කියන්නේ මිදීම, කෙලෙසුන්ගේ මිදීම. එතකොට කෙලෙසුන්ගේ මිදීමේ අවසාන අවස්ථාව තමයි සියලුම ආශ්‍රවයන්ගෙන් සේවීමෙන් ලබන ආශ්‍රවකේ ඥානය ලබන විමුක්තිය. ඒක තමයි අවසාන විමුක්තිය. හැබැයි අවසාන විමුක්තිය කියන අතරේදී බුදුරජාණන් වහන්සේ එක එක මට්ටම්වලදී විමුක්තිය කියලා දෙනවා. අනාගාමී වෙච්ච කෙනා අර ඕරම් භාගයේ සංයෝජන දුරුකල විමුක්තියට පත් වෙලා ඉන්නේ. සකදාගාමී වෙච්ච කෙනා අර මුල් සංයෝජන ටික දුරුකල විමුක්තියට පත් වෙලා ඉන්නේ. සෝතාපන්න වෙච්ච කෙනා සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ සංයෝජන තුන දුරුකල විමුක්තින පත්තරින්නේ. ධ්‍යාන ලැබුව කෙනා පංච නීවරණ විස්කමර වශයෙන් යටපත් කළ විමුක්තින පත්තරින්නේ. සීලවන්ත කෙනා තමන්ට එන කරදර කම්කටොළු වලින් බේරෙලා ඒකෙන් විමුක්තින පත්තරින්නේ. දාන දෙන කෙනා දැඩි ලෝභයෙන් මසුරුකමෙන් එන ඒ දුක්ඛයෙන් නිදහසට එතන විමුක්තින පත්තරින්නේ. ගිහි ගෙන්ෙක් වෙන කෙනා ඒ තියෙන දුක් ටිකෙන් විමුක්තියට පත් වෙන්න කියලා ආදි වශයෙන් එක එක මට්ටම් වලින් විමුක්තිය දක්වලා තියෙනවා. එතකොට මේ විමුක්තිය අග්‍රතම ඵලය තමයි ආස්වාදයෙන් ගන්න ලැබෙන විද්‍යා විමුක්තිය. හැබැයි එතෙන්ට නාවට සෝතාපන්න වෙච්ච කෙනාට විද්‍යා විමුක්තිය ගැන කියලා තියෙනවා. අර අපි චුන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ගැන තියෙන විස්තරේ ওই කතා වෙනවා. එතෙන්දි සෝතාපන්න බවට විතරක් පත් වෙලා හිටිය ආනන්ද හාමුදුරුවෝ කියනවා ආනන්ද හාමුදුර විද්‍යා මුත්‍රිට පත්තර හිටිය කියන එක. එහෙම දේශනා කළේ උන්වහන්සේ රාහත්‍රි හිමියන්ද නෙවෙයි. උන්වහන්සේ ගැන එතන විද්‍යා මුත්‍රි කියලා කියන්නේ උන්වහන්සේ අර මුල් සංයෝජනික දුරුකල ලැබෙන විද්‍යා මුත්‍රි ගැනයි කියන්නේ. ඒ නිසා එක එක මට්ටමලින් විමුක්තිය තියෙනවා. දැන් අපේ ගම්වල ලංකාවේ අපේ සීලට අපි ඉස්සෙල්ලා කිව්වේ මුත්ත කියලා නේනේ. මුත්තයි කියලා කිව්වේ. කියනකොට එච්චර ලස්සන නමක් නෙවෙයි වගේ අපේ හිතෙන්නේ නේ. ඉන්නතුනේ වචනේ ලස්සන බව දන්නවනම් ඔබ පුදුම වෙයි. මුත්ත කියන රහතන් වහන්සේට මේ කියන්නේ. මිදිච්ච කෙනා කියලා මේ කියන්නේ. මුක්ත කියන එක මුත්ත කියන්නේ. ආර්ය වගකීම් වලින් නිදහස් වෙලා අපේ සීයල අපේ සීයල නැින අපේ මුත්තලා ඉන්නේ කොහමද? අපේ අම්මලා ගෙදරටවත් එන්නේ නැ වෙනම පැලක් හදාගෙන තමම පොඩක් කැම ටිකක් උයාගෙන නිදහසේ ඉන්නවා. පොඩි මැස්සක් ගහගෙන රැඳ ගින්දරට උත්පත් කරගෙන ලාන්ට ආරම් උත්පත් කරගෙන අපේ මුත්තලා ඉන්නේ එහෙමයි. මිදෙලා ඉන්නේ ආයි මොනබුරු මිනි වීඩියෝ කරේ තියාගෙන හුරතල් කරන නේමකුත් නැහැ. පැත්තරවත් එන දෙන්නේ නැහැ. පොඩි ලිඳක් කාරලා ඒ ලිඳේ වතුර ටිකක් බීලා වෙනම ලිඳක් කාරලා නාගෙන ඔකේ තමයි ඉන්නේ. වැල ගෙඩියක් ඉදුණාම අපිටත් කැලක් ගෙන දෙනවා. අන්න අපේ මුත්තල මිදිච්ච හැටි පින්නතන. මෙන්න මිදීම විඥා විමුක්ති විමුක්ති කියන එක තමයි මුත්ත කියලා කියන්නේ මිදිච්ච බව. එතනුණුත් මිදීමක් තියෙනවා. ඒ අපි ආකිල සීල නිසි කාලෙදී තමන්ගේ වගකීම් ටික දීලා මිදෙලා ඉන්නවා. නිදහසේ ඉන්නවා. ගම්මල තාම තෙහිමිලා ඉන්නවා. සමිනාත් දේවදත්ත හාමුදුරුවෝ පස්සේ මෙතනක් තියෙන කතාව කොහොමද? එහෙම ධර්මයෙන් සඳහන් වෙනවා පස්සේ කාලයක තව කාලයක් ගිහිල්ලා ඒ අපාය දුක් ටික විඳලා ඇවිල්ලා ආයේ මට්ටමකට පත් වෙනවා කියලා කියනවා. එහෙම සඳහන් වෙනවා ධර්මයෙන්. ඒතොර ඍද්ධිපාල එහෙමත් ඉර්ධිමන ලැබුවා. ලැබුණට උන්වහන්සේගේ අතින් ආනන්තර කර්ම සිද්ධ වෙනකොට පිරුණේ හැමදේම. ආනන්තර කර්ම කරගෙන උට ඥාන ලබන්න බෑ. ඥාන ලැබුක වෙනක අතින් අරව සිද්ධ වුණොත් ඥාන වලින් පිරිනව. සෝවාන් වෙච්ච කෙනෙක් අතින් වෙන්නේ නෑ. නෑ. ඊට මෙහා කෙනෙක් මාර්ගඵල නොලබලා ධ්‍යාන විඥා විතරක් ලැබල තිබුණොත් ඕන වෙලාවක ඒක පිළිහෙන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච කෙනෙක් ධ්‍යාන විඥා ලැබුවොත් බොහෝ විටවකින් පිළිහෙන්නේ නැහැ. බොහෝ විට දිගටම තියෙනවා. දැන් මෙතන මේ යන කම තියලා බොහෝ විට බ්‍රහ්මලෝකෙත් යනවා. ඥානින්ද. ඥාන බලි. අනිත්‍ය ඇයි රසීමත් ගැන හඳුන් දෙන්න කටි සමහර ඉතින් තියෙන හඳුන් දෙන්න කියනවා වෙනස් වීම චේන්ජින් කියලා කියනවා. මේ දෙක අතරේ සමාන ලක්ෂණක් තියෙනවා වෙනස් ලක්ෂණක් තියෙනවා. ඇත්තෙන් දැන් ඉංග්‍රීසි වචන ඉතින් අපිනේ වර්තමානයේ දාලා තියෙන්නේ. දැන් පාලි වචන ගත්තොත් විපරිණාම සහ අනිච්ච කියන දෙක. විපරිණාමය කියන්නේ ධම්සි තියෙන දෙයක් ඒ තියෙන මට්ටමින් වෙනස් මට්ටමකට පත් වීම. දැන් අපි යෝන් වයිසී ඉදී අපිට ඉන්න එක වයසට යනවා. නිරෝගී වෙන කෙනෙක් රෝගී වෙනවා. ඒක වෙනස් වෙනවා. ගහක කොළ වැටෙනවා. ඒක වෙනස් වෙනවා. ඇටම් එක බෙදෙන බලවේග ක්ෂණිකව ඒක ඉතින් ඒ ක්‍රෝනාදී වෙනස් වෙනවා. ඒක විපරිණාමය. ඒක විද්‍යාඥයෙකුට තේරුම් ගන්න පුළුවන්. විද්‍යාඥයෙක් ඕන වෙන්නේ නැහැ. ඇටම් එක බලන විද්‍යාඥයෙක් ඕන වෙයි. නමුත් සාමාන්‍ය වෙනස් වීම සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහල වෙන්න ඕනේ නැහැ. එතකොට අනිත්‍ය කියලා කියන්නේ බුදුදහමේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් යදනිච්ඡන් තන් දුක්ඛං අනිත්‍ය තේරුම් ගත්ත කෙනා දුක තේරුම් ගන්නවා. දුක තේරුම් ගත්ත කෙනා අනාත්මතාවය තේරුම් ගන්නවා. දුක තේරුම් ගත්ත කෙනා අනිත්‍ය තේරුම් ගන්නවා. දුක තේරුම් ගත්ත කෙනා අනාත්මය තේරුම් ගන්නවා. අනාත්මය තේරුම් ගත්ත කෙනා දුක තේරුම් ගන්නවා. ඒ කෙනා අනිත්‍ය තේරුම් ගන්නවා. එතකොට බුදුදහමේ අනිත්‍ය කියන එක පරිසම්පාදයේ මත බේස් වෙලා තියෙන දෙයක්. ඉති ඉමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං නහෝති. මේ ඇතිකල්ලි මෙය තියෙනවා, මේ නැතිකල්ලි මෙය නැහැ. හේතුම් පටිච්ච සම්භෝතං හේතු මංගානි රුජති. හේතු ඇතිකල්ලි යමක් හට ගන්නවා නම් හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි යම්කිසි සබ්දයක් කරනවා නම් ඒ සබ්දයේ හේතු ගණනක එකතුවකින් මේ මොහොතේ ඇති උනේ සබ්දය. ඒ ඇති වෙච්ච දේ සබ්දය අතීතයේ කොහෙවත් තිබෙන මෙතෙන්ට ආවේ නැහැ. මේ තියෙන සබ්දය අනාගතයට යන්නේත් නැහැ. හේතු ඇති කල්ලි මේ මොහොතේ මේ සබ්දය හටගත්තා. හේතු නිරෝධෙන් එතනම නිරුද්ධ වෙලා ගියා. ඒ වගේමයි හේතු නිසා ඵලය හටගත්තා. හේතු එකක්වත් නැත්නම් ඵලය නැහැ. හැබැයි මේ එක හේතුවකටවත් අර ඵලය අයිතිත් නැහැ. දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජි චක්කු විඤ්ඤාණ කියන්නේ ඒකයි. ඇස හේතු වෙතිකල්ලි මේ වෙලාවේ හටගන්නවා. ඇසට සාපේක්ෂව රූපේ නිර්මාණය වෙනවා. ඒ දෙක එකතු වෙන විඤ්ඤාණය සම්බන්ධ වෙච්ච තැන ස්පර්ශය හටගන්නවා. අර තුනේ තින්න සංගති පස්සෝ ඒ හැම දෙයක්ම හේතු ඇතිකල්ලි පෙරපසු නොවි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. එතකොට මෙන්න මේක තේරුම් ගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. මේ අනිත්‍යතාවය. මේ අනිත්‍යතාවය තේරුම් ගන්න කෙනා දුකත් තේරුම් ගන්නවා, අනාත්මයත් තේරුම් ගන්නවා, ඔහු නිවන් මාර්ගයට බැස ගන්න ටිකෙන් ටික. නමුත් විපරිණාමයේ තේරුම් ගන්නත් කියලා මෙතෙන්ට එන්නේ නැහැ. දැන් විද්‍යාගාරයකදී ඇටම් එක හෝ ඊටාම සියුම් මාංශු බෙදලා බලලා ඒක මොහොතක් පාසා වෙනස් වෙනම ශක්ති විශේෂයක් කියලා තෝරගත්තට දුක අනාත්මතාවය තේරුම් ගත වෙන්නේ නැහැ. මොකද ඕන් ඇත්තටම තේරුම් ගන්නේ අනිච්ච නෙවෙයි. ඕන් තේරුම් ගන්නේ විපරිණාමය, වෙනස් වීම, චේන්ජින් එක. ඒක තේරුම් ගන්න එක එච්චර අමාරුවක් නැහැ. මොකද ඕන් මේ වෙනස් වීම දකින්නේ ඇති වෙච්ච ලෝකයක, උප්පාද ලෝකයක, උප්පාද නිරෝධයක් ඕන් දකින්නේ. ඒ ඉපදිච්ච දෙහික නිරෝධයක් දැකලා කවදාවත් නිවන් දකින්න බෑ. ඉපදෙච්ච දේක නිරෝධය බලනවා බලන්නේ සමත මට්ටමේදී සම්මුති සත්‍ය තුල ඉඳගෙන කරන්නේ අර පරමාර්ථ සත්‍යට යන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් විදියට. එතකොට පටි වියාපෝ තේජෝ වායු බෙදලා බලන්නේ අපි සම්මුති සත්‍ය විදියට. ඒක සමත භාවනා විදියට යන්නේ. ඒක සතිපට්ඨානය. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? ඒක විදර්ශනාව. අර ඉස්සරා රූප ටික නිර්මාණය වෙන්න හේතුව බලනවා. මෙන්න මේ හේතු ටික නිසා හේතු නිරුද්ධ වෙච්ච තැනකයි මේක නිර්මාණය වුනේ කියලා දකිනකොට අපි බාහිර ලෝකෙන් නිදහස් වෙනවා, බාහිර ලෝකෙන් රිලීස් වෙනවා. අන්න ඒකට කියන අනුත්පාද නිරෝධය කියලා. අද ලෝකයේ පනවන්නේ උපාද නිරෝධය. මේ ගෙදර හැදිලා තියෙනවා, මේ ගෙදරක් නිශ්චිතව තියෙනවා, මේ ගෙදර කැඩලා බිඳලා යනවා, මේ ගෙදර මේ අංශුව බෙදලා බලලා ශනික වෙනස් වෙනවා කියලා විපරිණාමයේ මේක බලන්නේ මොකද්ද? බාහිර නිත්‍ය වශයෙන් සමුදයන් දිඳගෙන රූපයක් පනවලා අන්නේ පනවපු රූපේහි වෙනස් වීම දකින එක විපරිණාමය. බුදුදහමෙත් ඒක මූලික අවස්ථාවේද කියලාම හැබැයි ගැඹුරට ගියාට පස්සේ මෙතන රූපේ මලණ එක නෙවෙයි කරන්නේ. මෙතන රූපේ නිර්මාණය වෙන්න හේතු වෙච්ච, නිරුද්ධ වෙච්ච හේතු ටික බලනවා. හේතු ටික බලපු ගමන් දන්නවා මෙතන බලන දෙයක් නැහැ කියලා. ශූන්‍යතෝ ලෝකං අවේකස්සෝ කියලා ලෝකේ ශූන්‍ය වශයෙන් බලන. දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගියාම අතේ පහේ ආබාධයක් තියෙනවා නම් ਉਹ බලන හේතුව කොහෙද කියලා. කෝ දකින්නවා ප්‍රශ්නේ තියෙන පිටිකොන්දේ. පිටිකොන්දේ ඩිස් දෙකක් එකට කම්ප්‍රෙස් වෙලා ස්නායු ආබාධය තියෙන්නේ. ਉਹ අතරපතු බඳින්න යන්නේ නැහැ. අතේ වේදනාව වෙනව නම් ඔහු කරන්නේ කොන්දට සර්ජරි කරන්නේ. කොන්දට සර්ජරි කරව ගම අතට පතුම දින්න ඕනේ. අන්න ඒ වගේ මේ බාහිර රූපයට ප්‍රතිකර්ම කරන්නේ මුළු ලෝකයක්ම යන්නේ. බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ බාහිර රූපේ නිර්මාණය නොවන විදියට ඒකට පදනම් වෙච්ච නිරුද්ධ වෙච්ච අතීතයේ දිත්තේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン බලනකොටම ශුඤ්ඤතෝ ලෝකං අවේකස්සු ලෝකිය ශූන්‍ය දයන් කියලා දකිනවා. හැබැයි එතෙන්ට එකපාර යන්න බැරි නිසා තමයි ආනාපාන සතිය ඉරියාපත පබ්බේ ධාතු මනසිකාරය නවසීවතික පටිකුල මනසිකාරය මේව කර කර අර හිතේ තියෙන ඕලාරික මට්ටමේ රාග ද්වේෂ දෙක අඩු කරන්න ප්‍රාථමික උපක්‍රමයක් විදිහට මුලදී මේක කරනවා. කළා ගැඹුරට ගියාට පස්සේ බලන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට බලලා අර පරිසම්පාදයේ පදනම් කරගත්තු පෙර නොතිමි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන අහුත්වා සම්බුතං හුත්වා නැබවිසති කියන මෙන්න මේ අනිත්‍යතාවේ පදනමට එනවා. එතෙන්ට ආවට පස්සේ උඩ බාහිර ලෝකේ කැඩෙන විදිහ එක බලන්න දෙයක් නැහැ. බාහිර ලෝකේ කැඩුණා බිඳුණා උනත් එකයි නිස් ස්ථිරම තුනත් උඩ හදාගෙන නැහැ ඒක. ඒ බාහිර රූපයේ කැඩෙන බිඳුණ කියලා ගත්තත් ස්ථිරම ගත්තත් ගත්තේ නිරුද්ධ වෙච්ච එකක් ඇති දෙයක් හැටියට අරගෙන අවිද්‍යාවෙන් අරගෙන තමයි මේ දෙකම බලන්නේ කියලා දන්නවා. කියන්නේ හඳුනේ මේ පඤ්චස්කන්ධේ සමුදය අස්තංගමයේ බලන එකනේ රූප විඥාන සංයස්ස පඤ්චස්කන්ධය බලන එක අපිට එහෙම ගන්න පුළුවන්. ඒක තමයි අන්තිම වශයෙන් අතොත් ඒක තමයි යන්නේ. මේක නිර්මාණය වෙන්න මේකේ නොපෙනෙන බාහිරට මේකේ gadulak ඇදියට හෝ ඇටම් එකක් විදිහට තිබ්බට ඒකේ නොපෙනෙන අදෘශ්‍යමාන දේ තමයි ඒකේ අර අයිස්බර්ග් එක යට කොටස වගේ තමයි පඤ්චස්කන්ධේ. ඒ පංචස්කන්ධය අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ රූපයක් කියලා, ශබ්දයක් කියලා, ළමෙක් කියලා, දරුවෙක් කියලා එහෙම තමයි අපිට පේන්නේ. ගැඹුරට ඥාන සසිතින් ස්කන්ධ පංචකය. ඒතර ස්කන්ධ පංචකය ගත්තත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒක විපාක මට්ටමේ අවස්ථාවක් තියෙනවා. නව කර්ම මට්ටමේ අවස්ථාවක් තියෙනවා. මාර්ග සත්‍ය වඩන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක තැනක විඥාණය, දැන් ස්කන්ධ පංචකේ කොටස් ගත්තොත් විඥාණය ගත්තොත් එක තැනක කියනවා විඥානයේ ප්‍රභාස්වරය කියලා. එක තැනක විඥානය කියනවා මායූප මංච විඥානං කියලා, විඥාන මායාවක් වගේ කියලා. එක තැනක විඥානය කියනවා විඥානයේ ප්‍රඥාවත කියනවා කියලා. එක තැනක විඥානය තියනවා මාර්ග සත්‍ය කාරණයක් විදිහට මාර්ග සත්‍ය වර්ණවත් විඥානය යනවා. සංඥාව ගත්තත් එහෙමයි. එක තැනක සංඥාව තියනවා කුසලයක් අත කුසලයක් අත නොවන විපාක මට්ටමේ සංඥාවක් තියනවා. සිතක් පහළ වෙන හැමතැනම පස්ස වේදනා සංඥා සංඥා කියන එකත් එකයි යන්නේ. විපාක මට්ටමේ සංඥාවක් තියෙනවා. ඒ විපාක මට්ටමේ සංඥාව නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවත් එක්ක යන සංඥාවකුත් තියෙනවා. මරිචූපම සංඥා කියන්නේ එකකේ මිරිගුවක් වගේ. ඊළඟට මාර්ග සත්‍ය යන සංඥාවකුත් තියෙනවා. ඒක මිරිගුවක් කියලා නෑ. ඒක මරිචූපම කියලා නෑ. ඒ සංඥාව මාර්ග සත්‍ය වඩන අවස්ථාවක විදිහට දස සංඥා කියන්නේ ඒවයි. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා ආදී දස සංඥා තියෙනවා. ඒව මාර්ග සත්‍ය වඩන අවස්ථාවේ තියෙන සංඥා. ඒව සම්මාදිට්ඨිය කියන්නේ ඒව තමයි වර්ධනය කරන්න ඕන. ඊට පස්සේ රහතන් වහන්සේ ගත්තොත් උන්වහන්සේගේ ප්‍රඥාවත් ඒ කියන සංඥාවක් තියෙනවා. ඒක නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන එක. එනිසාම ස්කන්ධ පංචකයේ තියෙන අංගාපේ මුවාස් සැලකිලිමත් වෙනට ඕන. වචනය සමානයි. වචනය සමාන වුණාට කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්නට ඕන. සන්දර්භය තේරුම් ගන්නට ඕන. කොතනද මේක තියෙන්නේ කියලා. එතකොට එක තැනක රූපය තියෙනවා. රූපය පිරිසිදු දැනගන්න කියලා. එක තැනක රූපය ප්‍රහීණ කරන්න කියලා තියෙනවා. එතකොට පිරිසිදු දැනගන්න කියලා තියෙනවා නම් ඊ අර කර්මදායයක් විදිහට තියෙන රූපය තමයි පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. රූපේ බැහැර කරන්න කියලා කියනවා නම් මොකද්ද? රූපේ බැහැර කරන්න කියලා කියනවා නම් කියන්නේ මොකද්ද? අර රූපේ නිරුද්ධ වුණාට පස්සේ විපාක මට්ටමේ කර්මදායයක් විදිහට තියෙන රූපේ නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් ගන්න රූපය තමයි. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං. අන්න එතන තියෙන රූපය තමයි මෙන්න මේ දුරු කරන්න කියලා කියන්නේ. ඒක අවිද්‍යාවත් එක්ක යන රූපය. තොර මෙන්න මේ වගේ ස්කන්ධ පංචක එක එක කරුණු එක එක තැන්වල ස්ථානගත වෙලා තියෙනවා. වචනය සමානයි. වචනය සමාන වාට ඒවට අර්ථය දෙනකොට අපි වා කල්පනාකාරී වෙන්නට ඕන. ඒ කාරණේ තියෙන විපාක මට්ටමේ අවස්ථාවේද පරිසම්පාදී අංගයක් විදිහට තියෙන එකක්ද නිරෝධ සත්‍ය නියෝජනය කරන එකක්ද මාර්ග සත්‍ය වඩන අවස්ථාවේකක්ද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒකට ඉතින් සාමාන්‍ය ඉතර ධර්ම ශ්‍රවණය කරනකොට තමයි ටික ටික තේරුම් ගන්න පුළුවන්. ඉතර අමාරු නෑ ඒවා. මොනවාද සංඥාව කියන එකේ කොහොමද අනිත්‍ය බලන්නේ? ඒක දැන් රූපය දැනෙනවා අපිට, වේදනාව දැනෙනවා. සංඥාව අනිත්‍ය දකින්නේ ඒ කියන්නේ ඥානයකට යනකොට. අපි දැන් මාර්ග වඩන අවස්ථාව අපි හිත සමාධිමත් කරගෙන අපි දැන් අපි කියමු දැන් රූපය අනිත්‍යයි කියලා වඩනවනම් වේදනාව අනිත්‍යයි සංඥා අනිත්‍යයි කියලා වඩනවනම් ඒ වඩන වෙලාවේ සංඥාවත් එකට යන එක. එතකොට අපි ඒකට කියන්නේ අවස්ථාවේ අනිත්‍ය සංඥා වඩනවා කියලා කියන්නේ. ඒතර සංඥා කියන එක වෙන් කරගන්න බෑ. සංඥාව යම්සි තැනක යනවනම් එතන විඥානයක් තියෙනවා. සංඥාව තියෙනවනම් එතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේ පහත් එකම යන්නේ. වෙනත් විදිහකින් කියනවනම් පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතේන්ද්‍ර මනසිකාර කියන මේ සබජිත සාධාරණ සෛතික හත එකටම හටගන්නේ. යම්සි තැනක විඥානය තියෙනවනම් ඒ විඥානයේ තියෙන හැම තැනම මේ සංඥාවත් එක්ක යනයි සෛතිකත් එක්ක යන්නේ. නමුත් අපි වෙන් කරලා ඒක ගන්නවා අපට තේරුම් ගන්න පහසු උඩ සහ අර දස සංඥා වඩන අවස්ථාවේ සංඥා වැඩෙන කියලා ගත්තට ඒ සංඥා විතරක් නෙවෙයි වැඩෙන්නේ වෙලාවේ. ඒලයි චිත්තම් පඤ්ඤච්ච භාවයන් කියපු විදිහට චිත්ත භාවනා පඤ්ඤා භාවනා දෙකම වැඩෙන අවස්ථාවක් ඒක. ඒ නිසා අපි කුසලයක් වඩනවා නම් ඒ වඩන හැම අවස්ථාවකදීම සංඥාවත් එක්ක තමයි වර්ධනය වෙන්නේ වැඩෙන්නේ. හොඳයි එහෙනම් අපි හුඟක් සාකච්ඡා කරානේ කාර්යයන් වර්ගය වුණනේ. හොඳයි බොහොමත්ම තින් පිනතුන් බොහොම ඉවසීමෙන් ධර්මයට ලැබීව බොහෝ කාලයක් මේ බණ අහගෙන ඉඳීම. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔබේ තියෙන ශ්‍රද්ධාව ඔබේ තියෙන පිනේ ප්‍රදර්ශනය කරන්නේ. නැත්තම් සමහරෙන් වා කලබලන්නේ ඉක්මනට යන්න එහෙම නේද වැඩත් කොමාරිය දෙනවනේ. මේ වැඩවලිනුත් නිදහස් වෙලා මේ ඔක්කොම විවේකේ නිදහස ඔබට ලැබෙන්නේ ඔබේම තියෙන පින නිසාම කුසලේ නිසාම. එනිසා ඔබ වහන්සේ ඒ ගැන සතුටු වෙන්න තව තවත් දහමට ඇවිල්ලා ඔබත් දහම තුලින් ඉදිරියට යන ගමන් ඔබේ අම්මා තාත්තා ඉන්නවා නම් ඊට පුළුවන් තරම් දහම කියලා දෙන්න. ඔබේ ඥාතීන්ට හිතවතුන්ට දන්න දන්න අයට පොඩි දෙයක් හරි අනුගානේ පංචශීලය රකින්න කියලා හරි ඇතුණ දු කරවන්න. ඒක තමයි යට දෙන්න පුළුවන් ලොකුම ටැග්. සම්බදානං ධම්මදානං දිනාති කියන්නේ ඒකයි. ද ගිෆ්ට් ඔෆ් ධම්ම එක්සෙල්ස් ඕල් අද ගිෆ්ට්ස් කියන්නේ ඒක. හොඳම ත්‍යාගය තමයි ධර්මෙන් දෙන ත්‍යාගය. ඒක මේ ජීවිතයට හේතු වෙනවා, පරලෝ ජීවිතයට සුභතිකාම වෙන හේතුවක් වෙනවා. ඉතින් අපි මේ බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ලබාගත්තු මේ සීලම කුසල් බලයෙන් අපරමින් නීගේ ඥාතිය උද මේ පින දැක සුවපත් වෙත්වා, සුභතිකාමි වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ පින් සම්මන් දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන් වේ. පින්තුන් සිදු කරන සිළු දැහැමේ කටයුතු වඩා වඩා ආත්ම සාර්ථකව කරගන්නට දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කරගෙන ලෝකයක් ආරක්ෂා කරන්නට හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එවාගෙන් මේ සියලු පින්කමල බලයෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු ඔබ හැම දෙනාටම මෙරවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.